ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සිතාකදං සමාධියාමි අරින්නාදානා වේරමණී සිතාකදං සමාධියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සිතාකදං සමාධියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ සමාදකාන වේරමණී සික්ඛාපදං සමාදියාමි චිත්තරණේන සංගින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත සංසාර සාරෝභිනීතනීතං සංනීතසාතං සුචේතාරදීතං සන්දේරකං සන්න සනුපලාසං සංලාපදේතින් පනමේ විසාසං සංසාධිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවි සංදාති මුදාරහාසං සංහාර ධම්මං පනමේ රසාසං සන්දාස ගන්නා චිත කාපනාසං සන්නාප ධන්තින් හත ගෝර පරපාසං සම්පාරගාමින් සුතිසාරවාසං සංවාර සංගං අනමේ රසාසං සතර සැලකායුර නවතා නිවන් වැද සතර නැති දිරේ මත් රම් පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙතන ලද වැතිර වඳෙමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දොරෝ කරන එලෙසින් මෝනතන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇතුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නතන වඳිනෙම් දැතින් සිරේ සඳහම් නිනි පහන අගතක දෙන නැතිය යුතු පව් හැම නතන බව පෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලසුතැප නමා කර කෙර වෙත නැත් යොමන වඳෙහිම් නිති පසාතින් සරු මහා සංගන විහාරවාසී දරුතර මහා සංඝරත්නයේ නමස්කාරයයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අදත් මේ පින්තුන් සැලනිය වේරසුව නාගරුක්ඛාරාම විහාරස්ථානය දැක්සලා ඉරිදා දිනවල සිද්ධ කෙරෙන ධර්ම සාකච්ඡාමය වැඩසටහනට සහභාගී වීමයි බලාපොරොත්තු වන්නේ. අපි ගිය සතියේ මේ වැඩසටහන ආරම්භ කළා. අද දෙවෙනි දිනේ හැටියට මේ පින්තුන් සහභාගී වෙනවා. අද තමයි අපි සූත්‍ර වශයෙන් ධර්ම දේශනා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතෙන්දී අප සිද්ධ කරන්නේ හුදෙක් ධර්ම දේශනාවක් විතරක් නෙවෙයි, ධර්ම සාකච්ඡාවක්. ඒ නිසා මේ අත්‍යන්ත මේ කියන කරුණු වලින් ගැටළු තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඒකටත් අවස්ථාව තියෙනවා. ධර්ම දේශනාවක් කරද්දී හෝ කමන්නේ ධර්ම දේශනාව අවසානයේදී හෝ මේ අත්‍යන්ත මේ කියන සූත්‍රයට අදාළව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි අහන්නටත් අවස්ථාවක් සැලසලා දෙනවා. හොඳයි, පිළිතුරුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යා කියන සූත්‍රය. මොකද සූත්‍රය? ඔව්, අවිද්‍යා සූත්‍රය. අවිද්‍යා කියලා සූත්‍ර කිහිපයක් බුදුරහමේ සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා, අංගුත්තර නිකායේ තියෙනවා, මේ වගේ නිකාය ග්‍රන්ථ කිහිපයකම අවිද්‍යා නමින් හැඳින්වෙන සූත්‍ර කිහිපයක් තියෙනවා. මේ සූත්‍ර අතුරින් අදාප තීරණය කළේ මෙයන්ට අංගුත්තර නිකායේ 6 වෙනි කොටේ තියෙන නැත්නම් දසක නිපාතේ තියෙන සූත්‍රයයි අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ සඳහා මෙයන්ට අත්පත්ිකාවක් අපි සූදානම් කළා කියනවා. ඒකත් මෙයන්ට බලන්න පුළුවන්. පොත් ටිකයි තියෙන්නේ. කලින් එන එක තමයි පොත් ලැබෙන්නේ. හතරම මාර්ගණ නේද තමයි පොත් ලැබෙන්නේ. නම වැඩිපුරක් ආපස්සට තියෙනවා යනකොට ඉල්ලගෙන යන්න අපට දෙන්න පුළුවන්. චෙත්තවටත් පිනතුනි අද අප තීරණය කළා කොයි සූත්‍රයෙන්ද ආරම්භ කරන්න කියලා අපි බැලුවා. අපේ ධර්මදර ස්වාමීන් වහන්සේලා කීපනමක් එකක් සාකච්ඡා කළා කොයි සූත්‍රයෙන් ආරම්භ කරොත් හොඳයිද කියලා. නමුත් බොහෝ ස්වාමීන් වහන්සේලාගේ මතය වුණේ පිනතුනි කිසිම සූත්‍රයක් සරල සූත්‍රයක් ගැඹුරු සූත්‍රයක් කියලා අපට බෙදලා වෙන් කරන්න බෑ. දැන් සමහර අය කියනවා අපිට සරල සූත්‍රකින් පටන් ගන්න. සරල ධර්ම දේශනාවකින් පටන් ගන්න කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම කරොත් හොඳයි කියලා. නමුත් පින්වතුනි බුදුදහමේ තියෙන විශේෂත්වයෙන් හැටියට ගත්තොතින් හැම ධර්ම දේශනාවක්ම සරලයි. ඒ වගේම මේ සරල ප්‍රමාණයට හැම ධර්ම දේශනාවක්ම ගැඹුරුයි. මොකද ඒකට හේතුව අද කාලේ අපට වගේ මේ සූත්‍ර ඔක්කොම අහන්නට බුදුහාමුදුරන්ගේ කාලේ ආයේට භාග්‍ය තිබුණේ නැහැ ඇත්තෙන්ම. ඒ සුවිශේෂ භාග්‍ය හිමි වුණේ ආනන්දහාමුදුරන්ට විතරයි. ආනන්දහාමුදුරන්ට තමයි බුදුරජාණන් වහන්සේ සියලුම සූත්‍ර ධර්ම දේශනා කළේ. අනිත් අය මගඵල ධාරී උතුමන් ගත්තත් රහතන් වහන්සේලා ගත්තත් ඇතැම් විට රහතුන් එක සූත්‍රයක් අහලා ඇතැම් විට එක ගාථාවක් අහලා එතකොට ඒ එක ඝාතනාවක් ගත්තත් සම්පපාපස්ස ඝාතනාවක් ගත්තත් දැන් අපි සරලම ඝාතන එකද සලකන්නේ සම්පපාපස්ස ඝාතනාව. සම්පපාපස්ස කියන මේ සතර පදයෙන් යුක්ත මේ ඝාත එකම ඝාතනාවක් ගත්තත් මේ ඝාතනාවේ මුළු බුදුදහමම ඇතුළත් වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාම මේ ඝාතනාව තුළ ඇතුළත් වෙනවා. ඒ එක ඝාතනාවෙන් රහත් වෙච්ච හැඟිනවා. ඒ වගේම අපි එදිනෙදා ව්‍යවහාර කරන සජ්ජහනා කරන කරණීය සූත්‍රය ගත්තොතින් මේ පරණිමෙත සූත්‍රයේ අහලා ඒකම කමතහනක් හැටියට ඒ සූත්‍රයේම ආරක්ෂක පිටසක් හැටියට බහිත කළා ස්වාමි වහන්සේලා රහත් වුණා. ඒ නිසා පින්නතුනි හැම සූත්‍රයක්ම වැදගත්. හැම සූත්‍රයක්ම නිවන සඳහා ඉලක්ක කරගෙනයි තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයේ කියලා ඉවරලා මේ සූත්‍රයේ කියන අපට එහෙම අනුපිළිවෙලක් හැටියට කියන්න බෑ. මේ සූත්‍රයේ සරගයි මේ සූත්‍රයේ ගැඹුරුයි කියලා අපට විග්‍රහ කරන්න බෑ. ඒක අහන අයගේ ස්වභාවයක් දේශකයන්න් වහන්සේගේ ස්වභාවයන්වත් තිරෙන වෙන දෙයක්. එනිසා අපි ඉතාම වැදගත් කරුණු කිහිපයක් ඇතුළත් වෙන සූත්‍රයක් නිසා අප තෝරාගත්ත අවිද්‍යා සූත්‍රය. පින්නතුනි අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි නිතර සාකච්ඡා වෙච්ච මාතෘකාවක්. දැන් දාන සීල භාවනා වගේ වචන බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන කලින් සාකච්ඡා කළ තිබුණා. නමුත් අවිද්‍යාව කියන මේ ප්‍රධාන මාතෘකාව පින්නතුනි බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරපු විශේෂ මාතෘකාවක්. ඒ වගේම බුදුදහමට ආවෙන්නේ කිව්ච ලක්ෂණ වෙනත් ආගම්වල නොතිබෙච්ච ලක්ෂණ මේ අවිද්‍යාව තුළ අවිද්‍යාව කියන ධර්ම විග්‍රහය තුළ අන්තර්ගත වෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ලෝකේ බොහෝ දෙනෙක් දන් දුන්නා. ලෝකේ බොහෝ දෙනෙක් සිල් රැක්කා. භාවනා කළා. භාවනා කරලා විතරක් නෙවෙයි ඒත් සංසිත දිනු කළා, සමතේ දිනු කළා, ධ්‍යාන වඩලා අවිඥාත් ලබාගෙන හිටියා. ආසවක් ඥානයෙන් හැර අනිත් සියලුම අවිඥාන ලබාගෙන තිබුණා. එනිසා පින්නතුනි බුදුදහමේ සුවිශේෂ මාතෘකාවක් හැටියට මේ අවිද්‍යාව අපට සඳහන් කරන්න පුළුවන්. මුලින්ම අපි පින්නතුනි සරලව ගමු අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව ගැන දැන් මේ පින්නතුනි මොකක්ද දන්නේ? අපි මුලින්ම අහම බලන්නේ සංකෝදනද දන්නේ සාමය කියලා දැනගන්නත් එක්ක. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලා කියන්නේ මොකවද? නදෙනවත් සමව හොඳයි. මොකක් පිළිවඳව නදෙනවත් සමද? ආරක්ෂණ මාර්ගය හොඳයි. වෙන කටහලින් කිව්වොතින් චතුරාර්ය සත්‍යව තවත් හොඳයි. ඇත්තම මේක තමයි සැබෑම උත්තරය. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනුබෝධය. චතුරාර්ය සත්‍යයට මුල් වන්නේ දුක කියන මාතෘකාව. දුක පිළිබඳව තියෙන අනුබෝධයයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි පින්නතුනි දුකත් දුක නැති කිරීමට හේතුවත් සැබෑ විසඳුමත් කුමක්ද කියලා දැනගැනීම හේතුවෙන් තමයි මිනිස්සු ලෝකයේ දුක් නැති කිරීම සඳහා විවිධ දේවල් කරන්නේ. දැන් අපි කුඩා කාලේ ඉඳන්ම දුක් නැති කරන්න කියලා හිතාගෙන මොනවද කළේ? දැන් පොඩි කාලේ මොනවද අපි කළේ? දැන් බඩගින්නක් යනකොට අපි කරන්නේ කෑම කනවා. වතුර ටිබහක් යනකොට මොන හරි බොනවා. ඈ නිදිමත යනකොට නිදා ගන්නවා. ඈ හිටගෙන ඉඳලා අමාරු නම් වාඩි වෙනවා. වාඩි වෙලා අමාරු නම් හිට ගන්නවා. මෙන්න මේව තමයි අපි කුඩා කාලේ දුක නැති කිරීම සඳහා කළේ. ඊළඟට අපි අම්මල කාටල කිව්වා දුවේ පුතේ දුක නැති කරන්න සැප ලබන්න ඕන, සැප ලබන්න ඕන නම් ඉස්කෝලේ යන්න ඕන, හොඳට ඉගෙන ගන්න ඕන කියලා අපි ළඟට ඉස්කෝලේට බාර දුන්නා නේ. ඉස්කෝලේට බාර දීලා පොදු තුස්සගෙන අපි අවුරුදු 5, 10, 12ක් ඉස්කෝලේ ගියා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලැබුවා. මේ කලිය අපි දුක නැති කිරීම සඳහා කියලා හිතාගෙන. ඊළඟට අපි මේ වැඩිහිටියන් සංගතයෙමිට රැකියා ලබා ගත්තා. ගිහි පින්නතුන් හැටියට මේ සංගතයෙමිට විවාහ වෙන්නේ නැති, යුග ජීවිත පත් වෙන්නේ නැති. මේ හැම දෙයක්ම කලේ දුක නැති කරගන්න. ඊළඟට අපි දරුවෝ ලබා ගත්ත මේ ඇත්තන්. ඒත් කලේ දුක නැති කිරීම සඳහා කියලා හිතාගෙන. ඊළඟට ගෙවල් දොරවල් හැදුවා, ඉඩ කඩම් ගත්තා, යාන වාහන ගත්තා. නොයෙක් ආහාර දේවල් කළා. මොකක් සඳහාද මේ කලේ? ඔය දුක නැති කිරීම සඳහා. දැන් දුක නැති වෙලාද? ඈ පින්නද? ඇත්තම පින්නද බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකෙ මිනිස්සු දුක නැති කිරීම සඳහා කියලා කරන්නේ දුක ඇතිවන දේවල්ම රැස් කිරීම කියලා. දුක නැති කිරීම සඳහා කියලා ලං කරගන්නේ දුක ඇතිවනම දේවල්. ඒ වගේම මහලු වෙන අපි, ජරාවටපත් වෙන අපි, ලෙඩ වෙන අපි, මරණයටපත් වෙන අපි, ඒ දුක් වලින් නිදහස් වීම කියලා හිතාගෙන උපයාගන්නේ, ලං කරගන්නේ, පරිහම්බ කරන්නේ කොයි වගේ දේවල්ද? ඒ වගේම දිราපත් වෙන, වයසට යන, ලෙඩ වෙන දේවල් ටිකක් තමයි අපි මේ ලං කරගෙන ඉන්නේ අපේ ජීවිතයට ආරක්ෂාවක් පිළිසරණක් කියලා. ඒ වගේම සමහරට තවත් පිට අපි සැකේ ලබන්න කියලා හිතාගෙන නොයෙක් විදිහේ සමිති සමාගම් වල සහභාගී වෙනව නේද? සුබ සාධක සමිති වලට, මරණාධාර සමිති වල නේද? හරි කැමැත්තෙන් සමහරව සහභාගී වෙන ඒවට. ඈ නමුත් වෙනතුලයි සැබෑ විසඳුමක් ගන්න පින්නතුනි අපි මේ බොහෝ දේවල් වලින් සැප ලබන්න කියලා ගියාට සැබෑ ලෙසම වෙලා තියෙන්නේ සමස්ත අපද දුක වැඩිවීම. හරියට බුදුදහමේ සඳහන් වෙන මේකට උපමාව හරියට කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙක්. කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙක් සැපය සඳහා සැපේ ගලිතාගෙන කුෂ්ඨය කහනවා. ඒ කුෂ්ඨය කහන කෙනාට ඒ කසන අවස්ථාවේදී යන්නේ සුවයක් දෙන්නවා. නමුත් පින්නතුනි ඒක කසල ඉවරුණු ගමන් යාට දුක හට ගන්නවා. මෙන්න මේ වගේ තමයි පින්නතුනි අපි සැබෑ ලෙසම ලෞකික දේවල් පස්සේ ගිහිල්ලා සැප හොයාගෙන අපි මේ ගිය ගමනේ තියෙන ස්වභාවය. එනිසා බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙසම දේශනා කරන මේ දුක කුමක්ද? ඒ දුකට හේතුව කුමක්ද? ඒ දුක නැති කිරීම කුමක්ද? ඒ දුක නැති කරන මාර්ගය කුමක්ද කියලා බුදුහාඳුරුවෝ පැහැදිලිවම අපට දේශනා කළා. අන්න ඒ මාර්ගය අද අප සංකල්පනා කරන්න බලාපොරොත්තු වන්නේ. බුදුදහම අනුව පින්නතුනි දුක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දුක කියලා කියන්නේ වයසට යන එක, ලෙඩ වෙන එක, මහලු වෙන එක, තමන්ගේ ප්‍රියමන්ත්‍රියන් ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, මෙන්න මේව තමයි පින්නතුනි අප සාමාන්‍ය දුක කියලා හිතාගෙන ඉන්නේ. මේව තමයි සාමාන්‍ය අපි දුක කියලා හිතාගෙන ඉන්නේ. බොහෝ දෙනා හිතන්නේ මේවගෙන් නිදහස් වන්නයි ධර්මයේ රකින්න එන්නේ. බොහෝ දෙනෙක් ධර්මයෙන් බලාපොරොත්තු වන්නේ, පන්සල් ලේනෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ ධික නැති කරගන්න. පින්නතුනි මතක තියාගන්න අපි සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ගිහි ගෙන්නෙක් වෙලා අවුරුදු 29 දී ගිහි ගෙන්නෙක් වෙලා අවුරුදු 6 දුස්තරක් ක්‍රියා කළා. ඊට පස්සේ දුස්තර ක්‍රියාව අයින් කළා. ඒකෙන් වෙන් වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා තමයි සම්බුද්ධත්වයට පත් වුණේ. මේ පින්නතුන් අහලා තියෙනවා අපේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරදී අර ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් මෙයාගේ දැක්කයි කියලානේ. ඔව් මේ සතර පෙර නිමිති දැක්කයි කියලා අපි කියනවා. දැන් මේකිනුත් කියන්නේ මේ දුකට අදාළ කාරණා ටික. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේක නම් දුක බුදුහාමරේ එහෙනම් අවබෝධ කරගත්තේ මේ දුක එහෙනම් ඉහිගේ නික්මෙන තිස්සෙන්න මේකත් පින්නතුනි දුක හැටියට කියනවා බුදුදහමෙන් නමුත් පින්නතුනි බුදුදහමේ දුක හැටියට කියන්නේ ඊට වඩා ගැඹුරු ස්ථානයක් ලෙඩ වෙන එක මහලු වෙන එක මරණය කියන එක තේරුම් අරගෙන විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ ඒ දුකෙන් නිදහස් වෙනම නම් ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන අවස්ථනේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළවන්නේ ඊට වඩා ගැඹුරු ප්‍රයක් මේ දුකට හේතුව ගැඹුරින් විග්‍රහ කරන්නයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළවන්නේ අන්න ඒ ගැඹුරු අවබෝධය ලබන්න තමයි බුදුහාඳුරන ලෝක කැපවීමක් කළා සාරාංශික කලපලස්සයක් හැපුණා විතරක් නෙමෙයි මෙයා සභාවේදී පුර අවුරුදු 6කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරන සිදු බුදුරජාණන් වහන්සේ සඳහන් කළා උන්වහන්සේ ටිකෙන් ටික ආහාර අඩු කරගෙන ගිහිල්ලා විවිධ විදිහේ දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කළා දිනකට ගන්න ආහාර ප්‍රමාණය බත් පැටියක ප්‍රමාණයට අඩු කරයි කියලා දවසකට එක බත් පැටියක ප්‍රමාණයට ආහාර ගන්න පත් වුණායි කියලා මේ විස්තරේ උන්වහන්සේ පස්සේ බුද්ධාචර පස්සේ අනතුර පස්සේ කාලේ විස්තර කරන උන්වහන්සේ වෙන බුදු ගැන. එතෙන්දී බුදුහාර සඳහන් කරනවා ආනන්ද හඳුරන මේක දේශනා කළේ ආනන්ද හඳුරන කියනවා ආනන්ද හිතන්න එපා ඒ කාලේ බත්තට ලොකුයි කියලා. ඒ කාලේ බත්තට දැන් කාලේ වගේම බත්තටේ කියලා සඳහන් කරනවා. පිටු ලොකු පරිස්සමෙන් දරලා තමයි මේ සත්‍ය ලෝකෙට අනාවරණය කරගත්තේ. එහිදී බුදුහමෝ දේශනා කරන මේ දුක කියන එක උන්වහන්සේ දේශනා කරනවා පින්නතුනි දුකට ආසන්න හේතුව හැකිර ගන්නේ කුමක්ද ආසාව ඇලීම මේකට අපි කියන තෘෂ්ණාව කියලා. ඔය දුකට හේතු රාශියක් ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් ආසන්නම හේතුව හැකිර සඳහන් කරන්නේ තෘෂ්ණාව නැත්නම් ආසාව ඇලීම. අපි උදාහරණයක් විදිහට ගමු. දැන් අපි මෙහෙම වාඩි වෙලා මේ ඉන්න අවස්ථාවේදී ලෝකෙ මිනිස්සු ගැන බැලුවොත් හැම ක්ෂණයකම හැම මොහොතකම ලෝකයේ කෙනෙක් මිය යනවා. බොහෝ අය අනතුරු වලට පත් වෙනවා. බොහෝ අය ලෙඩ දුක් වලට පත් වෙලා රෝහලකට වෙලිනවා. නමුත් පින්වතුනි අපට දුකක් එනවද? අපට කිසිම දුකක් නැහැ. නමුත් පින්වතුනි අපේ ළඟම ඥාතියේ අපේ දුවේ පුතේ අපේ අම්මා තාත්තා අපේ ස්වාමි භාර්යාවන් මේ තත්ත්වයට පත් වුණොත් මොකද වෙන්නේ? ඔව් දැන් මේ වනහත්දී එහෙම ආරංචියක් ආවොතින් තමන්ගේ ළඟම ඥාතියෙ කෙදරෙන්නේ ඥාතියෙ මෙන්න අනතුරකට පත් වුණායි කියලා දැන් ආරංචියක් ආවොත් මොකද වෙන්නේ? ඔව් මේ මම පැත්තෙන් ඉඳින ඔය ඒ වැඩේට යනවා නේද? යන්නේ ඇතැම් විට යන්න වෙන්නේ මෙතෙන්දී ඇතැම් විට සිහසුම් වෙන්න පුළුවන් කලන්ත හැදෙන්න පුළුවන් කෑ ගහන්න පුළුවන් නේද? ඉන්න තැනක් අමතක වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. නමුත් වෙන පිට කෙනෙකුට මේ තත්ත්වයට පත් වුණාට අපට එච්චර අපේ හිතේ කම්පනයක් නැහැ. එතකොට පින්නතුනේ මේ සමීප භාවයේ වැඩි වෙන්න දුකක් වැඩි වෙනවා. දැන් අපි බොහෝ දේවල් රැස් කරන්නේ Tamante සැපේ අපේක්ෂාවෙන්. බොහෝ සම්පත් අපි රැස් කරන්නේ අපි සැපයක් අපේක්ෂාවෙන්. මේ දේවල් වලින් සැපයක් ලැබෙනවා බුදුහාමර දේශනා කරන ලෝකේ ආස්වාදයක් කියලා දෙයක් තියෙනවා. බුදුහාමරේක ප්‍රතික්ෂේපකලේ නැහැ. බුදුහාමරේකට නිග්‍රහකලේ නැහැ. නමුත් පින්නතුනි මේ ආස්වාදයේ ලැබෙන දෙයින්ම තමයි තමන්ට ආදීනෙවත් ලැබෙන්නේ. ඒ නිසා යමකට වැඩිපුර ආසා කරා නම් ආසා කර ප්‍රමාණයට දුකක් වෙනවා ඒත් එකම. දැන් බලන්න අපේ මේ පින්නතුන් දූ දරුවෝ ඉන්නේ නැත්නම් බොහෝ දෙනෙක්. මේ නැත්නම් දූ දරුවන්ට සවස් වේදන් කරනවා. වේදන් කළ විභාග වලට උනන්දු කරවල පන්තියක් සංගිල්ලා විභාග ලියලා ප්‍රතිඵල එන දවසේදී ප්‍රතිඵල මේ පින්නතුන් බලාපොරොත්තු ප්‍රමාණයට නොතිබ්බොත් මොකද වෙන්නේ? ඔය ඊට පස්සේ ඉතින් බණින ගන්නනේ මම මෙච්චර වේදන් කළා මෙච්චර මම පන්තිය හැව්වා ඈ කියලා ඔන්න බණින ගන්න. නමුත් ඒ විභාගයේ නැතන් විට වෙනත් ළමයෙක් අකමැත් වෙනවා කියලා මේ මට මෙන්න අල්ලපු ගෙදර හරි වෙනත් කෙනෙක් ඒ විදියට මස්මත් වෙනවා. අපි ඒ ළමයට බනිනවද? ඈ ඒ ළමයට අපි කේන්ති ගන්නවද? ඇතැම් විට සතුරු වෙනත් තුනක් වෙලා කියලානේ. දැන් තමන්ගේ ළමයා අකමැත් වෙච්ච නිසා ආයතන අකමැත් වෙන නම් හොඳයි කියලා යටි හිතෙන් හිතන්නත් පුළුවන්. නමුත් පින්නතුනි දැන් අපට මේ බලන්න දැන් මේ වෙච්ච දේ. ඇතැම් විට විභාගේ සමත් වුණා නම් අපි සතුරු වෙන්න සමහරලාට අවස්ථාව ලැබෙනවා. නමුත් ඒ සතුරු උනත් පින්නතුනි අපි හිතන වගේ දීර්ඝ කාලින එක තියෙන්නේ. මේ විභාගයේ සමත් වුණු ගමන් අපි යොමු කරන්නේ ඊළඟ විභාගයට. ඊළඟ ඉලක්කයට. මෙන්න මේ විදිහට හැමදාම අපි නිතරම හිතන්නේ අපට සතුට තියෙන්නේ අපේ ඉලක්කයේ තියෙන අනාගතයේ කියලා. එනිසානේ දැන් අපි ප්‍රාර්ථනා කරනකොට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඉන්නේ නේ. මේ හෙට දවස අපට කවදාවත් ලැබෙනවද? මේ හෙට දවස පින්විතරි කවදාවත් එළඹෙන්නේ නැහැ. අපි මරණයට පස්සෙම දවස ගන්නත් මරණයට පස්සෙම දවසේ අනතුරු දවස තමයි දවස එන්නේ. එනිසා මැරෙනකම් ওই හෙට කියන දවස නම් එන්නේ නැහැ. මෙන්න මේ අංක දෙක මේ ඊයේ සහ හෙට කියන මේ අංක දෙකෙන් අපි දෝලණය වෙමින් සිටීම නිසායි පින්නතුනි දුක හට ගන්න ප්‍රධාන සාධකයක් අපට වෙන්නේ. ඒ වගේම අනිත් දේ තමයි දුකට ආසන්න හේතුව හැටියට ධර්මයේ සඳහන් කරන්නේ කුමක්ද මෙන්න මේ බැඳීම මේ ආහාර. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ බැඳීම අඩු කරගන්න පුළුවන් නම් ඒ වගේම මේ බැඳීමත් එක්කම දුක හටගන්නේ මෙන්න මේ හේතුව නිසායි කියලා ගැඹුරින් හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් අපි පින්නතුනි මෙන්න මේ දේවල් සඳහා අපි ඇලීම අඩු කරනවා. හැබැයි ඇලීම අඩු කරයි කියලා කියන්නේ දරුවන් යුතුයම් නොකර ඉන්නවා කියලා. දරුවන්ට අපි යුතුයම් එක අනිවාර්යෙන් කරනවා. දෙමෝපියන්ට වැඩිහිටියන්ට සැලකනවා. ස්වාමි බහර යාමට යුතුයම් කරනවා. ගේ දොර ආදී කටයුතු කරනවා. ඒ වගේම තමන්ගේ රාජකාරියේදී කටයුතු සම්පූර්ණ කරනවා. කලකට පින්නතුනි අර බැඳීමයි අපි අඩු කරගන්නේ. අපි යුතුයම් එක නිතර විතර කරගන්නවා. අන්න එහෙනම් අපට මෙන්න මේ අවිද්‍යාවට ප්‍රධානම හේතුව වන මෙන්න මේ ඇලීම අඩු කර ගැනීම වැඩපිළිවෙලක් අපි යෙදෙන්නට ඕන. පින්නතුනි අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ අනාගතේ නිර්වාණය. මෙන්න මේ නිර්වාණය ප්‍රාර්ථනා කරන හිඳ පින්නතුනි බොහෝ දේ ධර්මයෙන් ඈත් වෙන ස්වභාවයකුත් අපට දකින්න ලැබෙනවා. ඇයි ඒකට හේතුව බොහෝ දෙනෙක් හිතන්නේ මේක මුගා කාලෙදී ලැබෙන දෙයක් කියලා. නමුත් පින්නතුනි නිවන් මාර්ගයට අපි වැටගත්තා නම් මේ අවිද්‍යාවට හේතුව අපි තේරුම් ගත්තා නම් දුක ඇති වෙන්න හේතුව අපි තේරුම් ගත්තා නම් මේ පණහන මොහොතේ පටන්ම අපි නිවන් සුව යත් විඳින්න ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා. බුදුහාමුදුරන්ට ඇතැමිට දෝෂ ආරෝපණය කළා. මොකද ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකයේ මිනිස්සුන්ට බණ කියනවා බොහොම තීරකසාරීනව ලැබෙන විමුක්තියක් ඉලක්ක කරගෙන මේ ළඟ එදිනෙදා ලබන තියෙන සැපටකින් මේ මිනිස්සු ඇත් කරනවා කියලා. මේ එදිනෙදා මිනිස්සුන්ට කාල බීලා විවාහ වෙලා සින්දු කියලා සතුටු වෙලා නාට්‍ය බලන්න ගිහිල්ලා මෙහෙම ඉන්න මේ සතුටු වෙලා තියෙන අවස්ථාව බුදුම රහිනි කරනවා කියලා. බුදුම දේශනා කරන්නේ මන්හම කරන්නේ මේ බුදු දහමෙන් මේ දහමෙන් කියන විමුක්තිය මේ අහන මොහොතේම අත්විඳින්නට පුළුවන් ස්වභාවයක්. අන්න ඒ අත්විඳීමේදී පින්නතුනේ ප්‍රධානම දෙයක් හැටියට සඳහන් වෙනවා මේ වර්තමානයේ ජීවත් වීම. වර්තමානයේ ජීවත් කරවීමයි ප්‍රධාන වශයෙන් දහමෙන් සිද්ධ කරන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා එක්තරා රජ කුමාරයෙක්. මේ රජ කුමාරයා බුදුහාමුදුරන් හමු වෙන්න ආපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් අහන එදා ඊට කලින් දවස් රාත්‍රියේ බුදුහාමුදුරෝ ගහක් යටින් සැතපෙල හිටියේ. මේ රාජ කුමාරයා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ අපේ ඊටාම සුවපහසු මන්දිරවල ඉතිතුරු මන්දිරවල සුවපහසු ආසනවල අපි නිදියන්නේ. නමුත් මෙහෙම සැප කියන්නේ අපි ඒ වගේම ඊටාම මිහිරි ආහාර පාන අපි පරිහරණය කරන්නේ අනුභව කරන්නේ. ඒ වගේම ඇස පිනවන ඉතාම ලක්ෂණ රූප අපි දකිනවා. එහෙම ඉන්ද්‍රියන් පිනවමින් ඉන්න අපට වඩා ඔබ වහන්සේ මේ ගහක් යට සැතපෙලේ ඉන්න ඔබ වහන්සේ ඉතාම සතුටින් මේ කාලය ගත කරන්නේ. ඉතාම ප්‍රසන්න මොහොතකින් යුක්තව ඔබ වහන්සේ ඉන්නේ. ඇයි මෙහෙම ඉන්න හේතුව ඇයි කියලා අහුවා. බුදුහාඳුර මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා රජ කුමාරය මම අතීතය ගැන දුක් වෙන්නේ නැහැ. අතීතයේ සිදුවෙච්ච සිදුවීම් ගැන හිත හිත යලියල් දුක් වෙන්නේ නැහැ මම. ඒ වගේම අනාගතේ මම ලොකු ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ලං වෙන්න බැරි ඉලක්ක ප්‍රාර්ථනා කරමින් අහස් මාලිගා තනමින් ඉන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපේමි. අතීතං අනුසෝචාමි. නප්ප ජප්පාමිනාගතං පච්චුප්පන්නේන යාපේමි තේන වන්නෝ පසීදති. මම අතීතය ගැන දුක් වෙන්නේ නැහැ. මම අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ වර්තමානයේ දකිමින් වර්තමානයේ මම සතුටින් කාලය ගත කරනවා. ඒකයි මේ ප්‍රසන්න භාවයට හේතුව කියලා. මෙන්න මේකෙන් කියනතුනි වැඳගත් දැඩගත් අනිවිඩයක් අපට ප්‍රකාශ වෙනවා. දැන් බලන්න අපි නේද? අපි බොහෝ විට අතීතය ගැන ඉන්නේ. අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් ගැන අපි මේ හිතේ තින්නේ දැන්. නැත්තම් මේ බණ ඉවර වෙලා කොයි වෙලාවෙදි ඉවර වෙන්නේ ඉවර වෙලා ගිහිල්ලා ගෙදර කෑම ටික වෙලා ඒ නාට්‍ය බලලා ඒ වැඩ ටික කරලා නේද? රෑට නිදියන කීයටද කියලා ඇතැම් විට ප්‍රාර්ථනා කරනවා ඇති බලාපොරොත්තු වෙනවා ඇති සමහර අය. හැම දෙනාම නෙවෙයි. මේ නැත්තම් හිම නෑ කියලා අපි කියමු. වෙන දෙයක් ගැන හරි අනුකූල අපේක්ෂාවක් තියෙන පුළුවන්. නමුත් කිනුතුනි ධර්මයේ හැටියට ගත්තොත්ින් අතීතය කියන එක නිරුද්ධ වෙලා ගිහිල්ලා. අතීතයේ අපි අස්කන්න ආසාද ඉන්ද්‍රිය වලට යම් අරමුණක් ලැබුණා නම් ඒ ලැබපු මොහොතේ මේක නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඒ වගේම අනාගතයේ යම් සුදයක් තියෙනවා නම් අනාගතයේ සාම එළඹිලා නැහැ. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ එළඹිලා නැහැ. මෙන්න මේ අන්ත දෙකෙන් ඉන්න අපිට මොකද වෙන්නේ? අපි මේ දෙකට දෝලණය වෙන ගමන් අපි නොයෙක් විදිහේ ප්‍රාර්ථනා කරමින් නොයෙක් විදිහේ අතීතයේ අත්දැකීම් වලින් දුක් විඳින අපි කාලය ගත කරනවා. අපිට මේ වර්තමානයේ තියෙන සතුට අප රහින් වෙලා තියෙනවා. පින්නතින මතක තියාගන්න අපේ ජීවිතේ ඉතාම වැදගත්ම අවස්ථාවක්මයි මේ ගත වෙන්නේ. මේ ගත වෙන මොහොතේ අපේ ජීවිතේ වටිනාම මොහොත කියලා ඉතාම අවධාරණයෙන් හිතාගන්න. මතක තියාගන්න. මොකද පින්නතර යම් කෙනෙක් හිතනවා නම් අනාගතයේ තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක සම්පූර්ණ වෙන්නේ කියලා. අනාගතේ එනකොට පින්නතුනි නොයේ කියදී අපිට මීට වඩා සංකීර්ණ ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආර්ථික උද්දමනය වැඩි වෙලා අපි ලෙඩ දුක් වලටපත් වෙලා අපිට දැන් තියෙන සම්පත් ඇතින් ඩහිනු වෙලා අනාගතේ අපි එන දවසේදී. ඒ වගේම අතීතයේ අපි දුක් වුණාට වැඩක් නැහැ. අපි අනාගතේ වෙච්ච හොඳ දෙයක් ගැන ඇතැම් විට හිතනවා අපි කුසල් දහම් හොල කරාම හිතනවා ඒක හොඳ දෙයක්. නමුත් වෙනතින් අතීතයේ වෙච්ච අමින්ගේ අධ්‍යක්ෂීම ගැන හිතුවට වැඩක් නැහැ මොකද ඒක දැන් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ ගැන හිතුවත් අපට වෙන අපේ සිතේ පහළ වෙන අකුසල සිතුවිලි. ඒ නිසා අපේ ජීවිතයේ එළඹිච්ච වටිනාම වැදගත්ම අවස්ථාව තමයි සතුටෙන් ඉන්න තියෙන අවස්ථාව තමයි මේ දැන් අපි මේ ගත කරන අවස්ථාව. එතකොට මෙන්න මේ අවස්ථාවත් වෙනතනි ධර්මයේ සඳහන් කරන මේ අවස්ථාවේ නිකන් හිතේට හරියන්නේ නැහැ. අතීතය අමතක කරලා අනාගතය ඕන දෙයක් එච්චාවේ කියලා හිතියට බුදුදහමේ තියෙන මේ සැපය ලැබෙන්නේ නැහැ. මේ අවබෝධය ලැබෙන කෙනා මේ අවබෝධය තියෙන කෙනා වෙනතනි අනාගතය සඳහා කරන දේවල් ටික කරනවා නැත්තේ නෑ ඕ. අතීත යම්කිසි තමන්ට අමිරි අධ්‍යක්ෂයක් ලැබුණා නම් තමන්ගේ අඩුපාඩුවක් සිදුුණා නම් ඒකෙන් පාඩම් ඉගෙනගෙන ඒක වර්තමානයේ ගන්න ඕ. ඒක කියලාක් මමතක් කරන්නේ නැහැ. නමුත් මේ අතීතය ගැන දුක් වීම සහ අනාගතය පිළිබඳව අනිත්‍යයේ ප්‍රාර්ථනා ගොඩනැගීම නවත්තන්නේ. ඒ වගේම පින්නතුනි වර්තමානයක් දකින්න වර්තමානයේ මොකද දකින්නේ? මේ හේතුඵල ධම. මේ ඇස බාහිර රූපات එක්ක චක්කු විඥානය පහළ වෙන එක ක්ෂණිකව නිරුද්ධ වෙනවා. කනෙන් ශබ්ද අහනවා ඒක ක්ෂණිකව නිරුද්ධ වෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා ක්ෂණිකව නිරුද්ධ වෙනවා. මෙන්න මේ ඇති වෙන නිරුද්ධ වීම මෙන්න මේ හේතුඵල ධම මේක ක්ෂණික වෙටි වෙනවා ක්ෂණිකව නිරුද්ධ වෙනවා මේ ඇති වෙන සෑම දෙයක්ම අතීතයට ගමන් කරනවා නිතරම දේවල් අලුත් වෙමින් තියෙනවා මේ අලුත් වෙන දෙයින් පින්නතුනි මම මගේ කියලා ග්‍රහණය කරගන්න දෙයක් නැහැ මේකත් ක්ෂණිකව නිරුද්ධ වෙමින් තියෙනවා මෙන්න මේ යථාර්ථයේ යම් කෙනෙක් නොවනින් දකිනවා නම් මෙන්න මේකයි පින්නතුනි බුදුදහමෙන් සඳහන් වන සුවය. එතකොට මෙන්න මේ සුවය ටිකෙන් ටික හරි අවබෝධ කරන කෙනා ඒ ධර්මඥානෙ ලබාගෙන ඒක ජීවිතයට භාවිත කරන්න ගත්තු මොහොතේ පටන්ම ඒ පුද්ගලයා සැපත භුක්ති විඳිනවා. මේ අවබෝධය ලැබෙච්ච කෙනා හිතන්නේ තමන්ගේ රූපේ වෙනස් වෙනකොට දැන් මේ රූපේ නාග වෙනවා නේද කිය කිය හිත හිත දුක් වෙන්නේ නැහැ. දන්නවා මේ රූපේ කියන ධර්මතාවයත් මේකත් වෙනස් වෙමින් මේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ අත්දැකීමේ කැස්සන් ආසාදී ඉන්ද්‍රිය හයට රූප ශබ්ද ආදී අරමුණු හැයෙනකොට මෙන්න මේ තුලින් ගොඩ නැගෙනවා ස්කන්ධ පංචකය. හැම මොහොතක් පාසම මේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ක්ෂණික ඇති වෙනවා. දැන් අපි මේ රූපය දැක්කනම් මේක තමයි රූපස්කන්ධය. මේකට අදාළ දේවල් ටිකක් රූපස්කන්ධය. ඒ වගේම මෙන්න මේ කරදර අපට යම් කිසි අපදුක් උපේක්ෂාදී යම් කිසි වින්දනයක් ඇතුණා නම් ඒක වේදනස් ඡන්දය. මේ පිළිමනව යම් කිසි හැඳ ගැනීමක් ඇතුණා නම් ඒක සංඥා ඡන්දය. මේ කරදර යම් කිසි චේතනාවක් ඇති කරගත්තා නම් කුසල අකුසල පිටුවිල්ලක් ඇති කරගත්තා නම් ඒක සංස්කාර ඡන්දය. මේ සඳහා අපි යම් කිසි පිටුවිල්ලක් එදෙවුවා නම් විඥානය එදෙවුවා නම් ඒක විඥාන ඡන්දය. මේ සිද්ධාන්තය තමයි පිළිතුරු හැම දෙයකටම. අපි රූපය දකිනකොට ශබ්දයක් අහනකොට ඉතාම ක්ෂණිකව අතුරු සනක් ගන්න මොහොතෙන් මේ පහම ඇති වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම ඇති වෙනවා, පහම නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම මේ ඇස් සංනාසාදී ඉන්ද්‍රිය වලින් ඇහැ නම් වැඩිපුර සංවේදී, ඇහැට පේන රූපය නම් බලවත් රූපස්කන්ධය ඇති වෙන ප්‍රබලවන්නේ. දැන් මේ පිනුතට මේ අවස්ථාවේදී ප්‍රබල කනට එන ශබ්දය. එනිසා මේ කහෙන් මේ කණෙන් මේ ස්කන්ධ පංචකය සනිට වැඩි වෙනවා, සංකම නිරුත් වෙනවා. මේක මොහොතක්වත් පින්නතුනි නැවතෙන්නේ නැහැ, ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. හරියට අපි කණ්ණාඩියක් ඉදිරියට ගියා නම් කණ්ණාඩියක් ඉදිරියට ගිහිල්ලා මොහොතකින් අපි කණ්ණාඩියෙන් අයින් වෙනකොටම මොකද වෙන්නේ? කණ්ණාඩියේ කිසිම දෙයක් ඉතුරුවන්නේ නැහැ, ඔක්කොම එතනම නිරුත් වෙනවා. කණ්ණාඩියක් ඉදිරියට ගිහිල්ලා අපි බලනවා නම් බලලා අපි කණ්ණාඩියෙන් ඈත් වෙනකොටම ආයි තුට්ටක් ඇතිතුරු නොවි එතනම නිරුද්ධ වෙනවා. ඒ වගේම සබ්ජය දැන් අපි ඇහුවනම් දැන් මම මීට මොහොතකට කලින් ප්‍රකාශ කරපු වචනේ දැන් නිරුද්ධ වෙලා කියලා. ඒ වගේම නාසයෙන් ආග්‍රහණය කරන ඒවා කයින් විදින සැප මේ හැම දෙයක්ම පින්නතුනි ක්ෂණික රැටි වෙනවා, ක්ෂණික නිරුද්ධ වෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙකට ධර්මයේ සඳහන් කරන උදය වැය කියලා. මේ අවබෝධයට කියන උද්‍යප්පේ ඥානය කියලා. මෙන්න මේ ඥානෙ ඇති වුණා නම් පින්වතුනි අපි මේක දකින හොඳට නුවණින් දකිනවා. මේක අපි ඇතැම් විට මේ ධර්මයේ දැන් මේ කියන වෙලාවට ඇතැම් විට ටිකක් අහනවා, අහලා මෙතෙන් නැගිටලා යනවද කමකට කරනවා. නමුත් පින්වතුනි අපට ජීවිත යම් කිසි දවසක පුළුවන් නම් සමස්ත ජීවිතයම මෙන්න මේ සිතිවිල්ලත් එක්ක එකට පද කරගන්න. අන්න ඒ අවස්ථාවේදී පින්වතුනි ඒ ගතකන්නේ හැම මොහොතකම අපි නිවන් නොදැක්කත් නිවන් සුවය අත්දැකීමෙන් අපි ඉන්නේ. ඒ විමුක්ති සුවය අපි භුක්ති විඳින්මින් ඉන්නේ. මොකද ඒ අවබෝධය ලැබෙන මොහොතේ පින්නතුනි කිසි විටකත් අපි අතීතයට යන්නේ නැහැ. අපි අනාගතයට යන්නේ නැහැ. අපි මේ වර්තමානයේ හේතුඵල ධර්මයෙන් ඉන්නේ. මේ මොහොතේ අපට කිසිම දෙයක ඇල්මක් නැහැ. මේ මොහොතේ අපට කිසිම දෙයක් එක් අමනාපයක් ගැටීමක් අමනාපයක් දේශයක් නැහැ. ඒ නිසා ඇලීම යම් කිසි ප්‍රමාණයකට අඩු වුණා නම් ඒ අඩු වෙච්ච ප්‍රමාණයට පින්නතුණි අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ගැටීමක් නැහැ. ඒ නිසා යම් කිසි දෙයකට අපි ආසා කරනවා නම් ආසා කරන ප්‍රමාණයට අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් ගැටෙනව නේද? තමන්ගේ දුවට හෝ පුතාට වියදම් කරපු ප්‍රමාණයට, දුවට පුතාට ආදරය කරපු ප්‍රමාණයටම දුව හෝ පුතා විවාහයෙන් අකමැතුන් දවසට අපි දුක් වෙනවා. දුවට පුතාට වියදම් කරාට කමන්නේ, වියදම් කළා වියදම් කරුණාත් එක්කම ආශාවෙන් දුව පුතා තමන්ගේ කියලා මම මගේ කියලා ග්‍රහණය කරගත්තනම් ඒ ග්‍රහණය කරගත්තු ප්‍රමාණයට ඒ දූ දරුවන් ගෙඩ වෙනකොට, ඒ දූ දරුවන් තමන්ට අකීකරු වෙනකොට, ඒ දූ දරුවන් තමන් කියන දේ නාහනකොට, ඒ දූ දරුවන් තමන් අපේක්ෂා කරන ඉලක්ක කරා අනාගතයේදී ලං වෙන්න බැරි වෙනකොට මේ හැම මොහොතෙම අපි අර ඇලිච්ච ප්‍රමාණයටම දුක් වෙනවා. නමුත් මේ ධර්මයට අවබෝධ කරගෙන වියදම් කරපු කෙනා ඇතැමිට සාමාන්‍ය කෙනෙකුටත් වඩා වියදම් කළා තියෙනවා. නමුත් වියදම් කරාට දන්නවා මේ දරුවා කියන්නේ මේ අනාත්මසංයුක්ත ස්වභාවයක්, මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. ඒ නිසා ඒකත් වෙනස් වෙන්න පුළුවන් කියලා ඒ දැනුම ඔහු කල්තියම ලබාගෙන තියෙනවා. ඒ නිසා දුවට හෝ පුතාට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණායි කියලා දරුවට දුක් කියන්නේ නැහැ. එතනට යන්න බැරි වුණා නම් ඊළඟ පියවර ඊළඟට දෙයක් උත්සාහයක් කරනවා. ඊළඟ දේ අනුව තමන් ජීවිතේට මුහුණ දෙනවා. මෙන්න මේ විදිහට පින්නතුන මේ අතීත අනාගත කියන මේ අන්ත දෙකෙන් දුර වීමත් වර්තමානයේ හේතුඵල දැකීමත් ඒයින් ඇතිවන මේ විරාගයේ ඇලීම අඩු කර ගැනීමත් කියන මෙන්න මේක තමයි බුදුදහමෙන් දේශනා කරපු අවිද්‍යාව සහ ඒ අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය. ඒ නිසා අවිද්‍යාව කියලා දහමේ ඉතාම කෙටියෙන් සඳහන් කරනවා නම් සඳහන් කරන්නේ මෙන්න මේ හේතුඵල දහම මෙන්න මේ හේතුඵල ධර්ම නුවණින් නොදක්නා ස්වභාවයටයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුහාමර දේශනා කරනවා අනමතබ්බෝයන් ධික්ඛවේ සංසාරෝ කුබ්බා පොරින පඤ්ඤායති අවිජ්ජා නිවරණානං තණ්හා සංයෝජනං සංධා විසං සංකරිතං මමං චේව දුම්මා කන්ද කියලා. මේ පාඩේ තේරුම තමයි මෙන්න මේ හේතුඵල ධම මෙන්න මේ අවිද්‍යාව නිරෝධ කරන මාවත තේරුම් ගන්න බැරිව මමත් ඔබත් සසර අනාදිමත් කාලයක් සසර සැරිසරුව බවෙන් බවට ගියා. නමුත් මම අද මේ යථාර්ථය හොයාගන්න මේක මේ ප්‍රකාශ කරන්න බුදුහාම රහතන් වහන්සේලට. රහතන් වහන්සේලා ප්‍රකාශ කරන මටත් ඔබලාටත් මේක තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි සසර බොහෝ කාලයක් ආවේ. ඒ එන්න බැරි වුණා විතරක් නෙවෙයි දැන් අපි කොහොම හරි මේක අවබෝධ කරගත්ත මෙන්න මේ අවබෝධ කරගත්ත මේ ධර්ම අනිත් අයට දේශනා කරන්න කියලා. මෙන්න මේක දේශනා කිරීම තමයි පින්නතුනේ අපි කෙනෙකුට කරන ලොකුම අනුග්‍රහය. ඒත් මෙන්න මේ හේතුඵල ධර්ම දකින්නේ බැරි වෙච්ච කෙනා තමයි පින්නතුනේ වෙනත් වෙනත් දේවල් වලින් මේ දුක නැති කිරීම සඳහා කටයුතු කරන්නේ. දැන් අපි දෙන්නා ජීවිතය සඳහා ලෙඩ දුක් වුණාම බෙහෙත් ගන්න එක සාමාන්‍ය දෙයක් ඒක වරදන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සායකසනේ පෙච්චෙනා බුදුහාමුදුරුවෝ බෙහෙත් තරම් තියෙනවා. ජීවකේද මහතේ බුදුහාමුදුරුවෝ කායික ප්‍රතිකාර කළා ඒක වරදක් නැහැ. නමුත් පින්නතුනි අපි මෙන්න මේ දුක නැති කිරීම සඳහා කියලා හිතාගෙන අදෘශ්‍යමාන බලවේගයක පිටං සරණ බලාපොරොත්තු වෙනවා නම් දේවියන්ගේ බ්‍රහ්මයේ පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් පින්නතුනි බුදුහාමුදුර සඳහන් කරන මේ බාහිර පිළිසරණකින් මේ දුකෙන් නැති වෙන්නට මේ දුක නැති කරගන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ දුක නැති කරගන්න තියෙන ප්‍රධානම භාවත මේ අවබෝධය ලබා ගැනීමමයි. මේ අවබෝධය ලබාගෙන තමන් බාහිර දේවල්ට තියෙන ආශාව අඩු කර ගැනීමමයි මේ දුකෙන් නිදහස් වීම තියෙන මාවත. ඇතැම් විට අපි මේ දුකෙන් නිදහස් වෙන කියලා හිතාගෙන දෙවියන්ට පුද පූජා කරනවා. නමුත් වෙනදින් දෙවියන්ට කරන්න පුළුවන් කමක් නැහැ මේ දුකෙන් නිදහස් වෙන. අපි මහලු වෙච්ච අවස්ථාවේදී ඒ මහලු බහලෙන් ඇතිවන දුක නැති කරගන්න දෙවියන්ට පූජා කරලා හරියන්නේ නැහැ. අපි කායිකව යම් කිසි ලෙඩක් ඇති වෙලා ඒ ඇති වෙච්ච වේදනාව දුරු කරගන්න අපි බෙහෙත් ගන්න ඕන අනිවාර්යෙන් ඒක වරදක් නෙවෙයි. නමුත් අපි අන්නේ වේදනාව බාහිර අදෘශ්‍යමාන බලවේගයකින් නැති කරගන්න අපේක්ෂා කරනවා නම් පිනතුනේ ඒක සිදු වෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වේදනාව ටිකෙන් නිදහස් වෙන තියෙන දේ තමයි තමන්ගේ කියන මෙන්න මේ තමන්ගේ කයට දැඩිවම ඇදලා මේ ඉන්නේ අපි. බන කියන මාත් බනහන ඔබත් හැම දෙනෙක්ම මේ ශරීරය මගේ කියන දැඩි ආකල්පයකින් මේ ශරීරය මගේ මේ රූපය මගේ රූපයට අදාළව තියෙන බඩු පහන් දෙක මේ පරිහරණය කරන දේවල් මගේ කියලා අපි දැඩිව මේ රූපයට අල්ලගෙන ඉන්නේ. ඇතැම් විට කය විතර කයට අමතරව අපි ඇතැම් විට අපි එදිනෙදා උපයෝගී කරගන්න බඩු පහන් දෙකත් අපි තමන්ගේ කරගෙන ඉන්නේ. අපි වැඩිපුරම යම්කට ආසාවෙන් හිටියේ නම් වෙනතන ඒකත් තමන් ආත්ම කරගෙන ඉන්නේ. ඇතැම් විට හැරමිට වෙන්න පුළුවන්. දැන් සමහර මියගිහි කය වෙනතුනි මේ ගිහිපු අය ගැන කරපු පරේතනවලදී සඳහන් කරනවා දැන් වර්තමානයේ මේ ගැන ගා පරේතන කරනවා සමහර මිය ගිහිපු අය දැන් මිය ගිහි liver වල ඔක්කොම අවසන් කටයුතු සිදු කළ අවසන් ඇතැම් විට මේ මියා පස්සේ කාලේ මියා භූතාත්ම භාවයේ කියනකොට මියා ගැන ඡාය රූප ගන්නවා ඡාය රූප ගන්නාම කොහොමද මියා ඉන්නේ මියා අර මුලින් කිවිච්ච රූපයෙන්ම පෙනෙන්නේ මියා රූපෙන් විතරක් නෙවෙයි ඇතැම් විට අවසානයේ ඇඳගෙන හිටිය ඇඳුමෙන්මයි ඉන්නේ ඒ විතරක් නෙවෙයි අවසාන අවස්ථාවේ ඇතැම් විට හැරමිටියක් ඇති අරන් හිටියනම් ඇතැම් විට මල්ලක් හරිය දාගෙන හිටියනම් ඒත් එකම ඉන්නේ දැන් මේක ඔක්කොම අයින් කළා දැන් ඔක්කොම අපි කියමු ඔක්කොම ගිනි තියෙන මේ තියෙන්නේ ශරීරය සාධාරණය කළා නමුත් දැන් මේ මොකක්ද දැන් වෙලා තියෙන්නේ ඔව් තමන් මේක ඔක්කොම දැන් මේ මනෝමය කයක් ඇරියට තමන් මේ ග්‍රහණය කරගෙන ඉන්නේ එතකොට මේක හැම ස්ථානෙදිම මේක වෙන්නේ නැහැ කියන මේක වෙන්නේ බොහෝ වෙලට කර්ම ශක්තියෙන් දුර්වල කර්ම ශක්තියෙන් තියෙන හැටි මේක වෙන්නේ බලවත් කුසල කර්ම ශක්තියෙන් තියෙනයි මේ ඔක්කොම අයින් වෙලා හොඳ ආත්ම භාවයක් ලැබෙනවා. ඇතැම් විට හොඳ ස්ථානයක සිට පිටව ගන්න බැරි වෙච්ච අය ඇතැම් විට බොහෝ කාලයක් අර තම කලින් ආසාදරු මේ දේවල්ට අල්ලගෙන හේතුනේ ඒවට මාස කරගෙන ඇතැම් විට තමන් ඉපදිලා ඉන්න නිවසට මාසා කරගෙන හිටියනම්. ඒ වගේම අපි ජීවත් වෙන ස්ථානයේ තමන්ගේ දූ දරුවන්ට මාසක ආසා කරගෙන හිටියනම් මොකද වෙන්නේ? මේ දරුවට කොහොම මට පරලෝවදීම ලැබෙන්නේ කියලා ආසයන් හිතේ නම් මොකද වෙන්නේ? මේ ගෙදරම මට පරලෝවදී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් මොකද වෙන්නේ? ලැබෙනවද? නෑ පින්නතට ලැබෙනවා. ඒ දරුවට කිහිම ලැබෙනවා. දැඩි ආසයන් හිතේ නම් දරුවට එකක් ලැබෙනවා කියේත් ලැබෙනවා. ඒ ගෙදරම ඉපදෙන්නේ. ඉපදෙන්නේ කොහොමද? ඉපදෙන්නේ මිනිස්සෙක් වශයෙන්ද? නෑ මිනිස්සෙක් වශයෙන් නෙවෙයි ඉපදිනාන්නේ ඒක යනතුරු. ඒවට දැඩිව ලෝභෙන් හිටියොත් ඉන්නේ ඒ ගෙදර මිපදෙනවා ඒ පිටිය කාමරෙම හිටෙනවා ඇතැම් විට. හැබැයි ගෙදරට පේන්නේ නැහැ. ඇතැම් විට නොපෙනෙන සත්බඳ කරනවා කරදර කරනවා. ඒ කිදේ රූපත් පේනවන සමහර විට. මෙන්න මේකයි පින්නතුනේ සතර ස්වභාවයෙන්. හැබැයි යම්කිසි කෙනෙකුට මේ දරුවම ප්‍රාර්ථනා කරන්න පුළුවන්. උලංගන ක්‍රමයකුත් තියෙනවා නැත්ද නේ? ඒ කොහොමද? ඒ අර දැඩි ආශාවෙන් නෙවෙයි ඒ දරුවත් එක්කම පින්දහම් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කරනවා. ඒ ප්‍රාර්ථනා වැරදි නැහැ. නමුත් අර දැඩි ආශාවෙන් තෘෂ්ණාවෙන් කරන ප්‍රාර්ථනා අර අනිත්‍යගත දුක්නට අයිති වෙනවා. නමුත් අර තරම් බලවත් නැහැ මේ අකුසල කරමින්. එතකොට සසරේදී ඒ දූ දරුවම ලැබෙනවා. එතැන්ට පින්දහම් කරමින් සසර බොහෝ දුරක් එකට ගමන් කරන අය වගේ ඉන්නවා. මෙනිමගේ පින්නතින අපේ මේ මුලින්ම සඳහන් කරේ අවිද්‍යාව සහ අවිද්‍යාවට ආසන්නම හේතුව හැටියට තියෙන බැඳීම ඇලීම කියන කාරණේ අපි මේ සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යා සූත්‍රයේදී මේ අවිද්‍යාව කියන එක නිකන් ඇතිවන්නේ නැහැ. අවිද්‍යාවට හේතු තියෙනවා. අවිද්‍යාව සාහාරයි. ආහාර සහිතයි. දැන් ඔකත් මේ ඔය දීපු අත්පත්‍රිකාවත් බලාගන්නේ බලාගත්තර කමන්නේ. ඔකේ විස්තරේ තියෙනවා. මේ විස්තරෙත් එක්කම බලාගන්න. එතකොට තමයි තේරෙන්නේ පොත් తీ නෑ බලාගන්න. එතකොට අවිද්‍යාව ගැන සඳහන් වෙනවා. අවිද්‍යාවට මොකද හේතුව? දැන් අපි තෘෂ්ණාව කියලා කිව්වා. නමුත් තෘෂ්ණාව කොටස් 30කට බෙදෙනවා පංච නීවරණ හැටියට. බුදුහාමරමේ අවිද්‍යා සූත්‍රයේ දේශනා කරනවා මේ අවිද්‍යාවට හේතු හැටියට දක්වනවා මොකද්ද? නීවරණ ධර්ම. නීවරණ කියන්නේ නිවන වසාලන ධර්ම. නිවන වසාලන වේගෙන් අපට විමුක්තිය අපට නිවීමට තියෙන අවස්ථාව වහන කාරණා පහක් තියෙනවා. මොනවද ඒ කාරණා පහ? ඕකාමච්ඡන්ද, වියාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්දය කියලා කියන්නේ මේ කාමක වස්තුන් මේ බාහිර භෞතික දේවල් තියෙන අපේ දැඩි බැඳීම් ආසාව. වියාපාදය කියන්නේ අමනාපය. ඊළඟට කායික මානසිකව තියෙන දුර්වල ස්වභාවය අකර්මණ ස්වභාවය. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන නොසන්සුන් ස්වභාවය. විචිකිච්ඡා කියන්නේ සැකය. සැකය කියන්නේ සාමාන්‍ය සැකයක් නෙවෙයි මෙතන මේ කියන්නේ අපේ ධර්මයේ සඳහන් කරනවා බුද්ධ ආදී අටයන් පිළිබඳව කියන සැකය කියලා. ඉතින් මෙන්න මේ කරුණු සලකන්නේ පින්තුනේ අවිද්‍යාව ඇතිවන්නට ආසන්නම හේතු හැටියට සඳහන් වෙනවා. දැන් අපි මුලින් කිව්වේ තෘෂ්ණාව. නමුත් මේ තෘෂ්ණාව එක කොටසකට විතරයි මෙතින් දක්වලා තියෙන පංච නීවරණ වලදී කාමච්ඡන්දිත විතරයි. ඒකත් තවත් කොටස් පහක් හැටියට බෙදලා යනවා. එතකොට ඒ කාටකින් කාමච්ඡන්දේ ඇලීම තියෙනවා. අනිත් අතින් ඒත් එක්කම එන තියෙන අමනාප කණ්ඩික තියෙනවා. ඒ වගේම කායික මානසිකව තියෙන අකර්මණ්‍ය ස්වභාවය, මන්දෝත්සාහී ස්වභාවය, ඒ වගේම හිතේ විසිරුණු ස්වභාවය, ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය. මෙන්න මේ කරුණු පිනතුනේ නිතරම අපේ සිතේ තියෙන සංපත් භාවය. අපේ සිතේ තියෙන ලක්ෂණම අඩු කරනවා. මේ අතරනොත් පිනතුනේ බොහෝ දෙනෙකුට මේ හිතේ තියෙන පැහැබර ස්වභාවය නැති කරන්නේ පුද්ගලයන් සමග තියෙන අමනාපකම. අපි බොහෝ විට මේ සමාජයේ පුද්ගලයන් එක්ක ඉන්නකොට ඒ පුද්ගලයන් සමග නොයෙක් අවස්ථාවලදී ඇතිවන විරසක භාවයන් අපි මතක තියාගෙන ඉන්නවා. නේද? මේක උගත් වෙන්නේ වැඩි වෙන හැද ඇතම පිට. සාමාන්‍යයෙන් ඒක අමතක කරනවා. නමුත් උගත් වෙන්න වෙන මේක හොඳට මතක තියාගෙන ඉන්නවා. දැන් සාමාන්‍ය කෙනෙක් එක විරම කේන්තියක් ආව අතරව වෙනකින් ගැහුවා. එතනින් අවසන්. නමුත් උගත් කියලා හිතාගෙන සමහර අය හැම දෙයක්ම නෙවෙයි ධර්මයෙන් බැහැරව උගත් කියලා හිතාගෙන සමහර අය ගහන්න බන්නේ නැහැ. හැබැයි hina වෙලා ඉන්නවා. හැබැයි කාලයක් යනකම් මේක හොඳට මතක තියාගෙන ඉන්නවා. මතක තියාගෙන ඉන්න විතරක් නෙවෙයි ඒකට යම්කිසි ඒකට ඒ වගේම දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් මම ඔහු කරනවා. පිනුදින් මෙන්න මේක හිතර ලොකු බරක් හැටියට සැලකන්නේ. මේ කරුණ ධර්මයේ සඳහන් කරන්නේ බර කියලා. මේ බර යම් කිසි දවසක අපි දිමින් තියෙනවා නම් ඒකට කියනවා බාර හාර කියලා. හාර කියන්නේ අත්හැරීම කියන්නේ. එතකොට මෙන්න මේ අමනාපකම් යම්සාක් අපේ හිතේ කුජ්ජලයන් පිළිබඳව තියෙනවා නම් තියෙන තුන හිතට ලොකු බරක්. අපි මහා බරක් ඔසවාගෙන යන්නේ. ඒ වගේම අපි යම් යම් දේවල් සඳහා දැඩි ආසාවන් තියෙනවා නම් ඒ ආසාවන් වැඩි වෙච්ච ප්‍රමාණය පිණිසුනි හිතට හරිය බරක්. දැන් අපි හුඟක් ආශා කරන දෙයක් අද ගෙදර තියලා නම් ආවේ. ඒ ගෙදර තියෙන දෙයට හුඟක් ආශා නම් දැන් කී වතාවක් අපි ඒ ගැන හිතනවද? නැත්නම් සාමාන්‍ය කෙනෙක් නම් ඒ ගෙදරින් එනකොට මමත් එක්කලා එන්න පුළුවන්. නමුත් අපට ඒ සඳහා බැඳීම තියෙනවා නම් බැඳීම තියෙන ප්‍රමාණය පිණිසුනි හිතට ලොකු බරක් වෙනසක් අපට ඒක. ඒ වගේම මේ කායික මානසිකව තියෙන අකර්මණ ස්වභාවය අපිට නිතරම අපි නිදිබර ගතිය නම් ඉන්නේ හලස නම් අපි ඉන්නේ කායික දුර්වල නම් මානසිකව ප්‍රබෝධමත් බවක් නැත්නම් ඒකත් අපේ හිතට බරක්. ඒ වගේම නිතරම හිත විසිරීලා නම් දකින්න අරගෙන කරා යනවා නම් අහනහන ශබ්ද කරා යනවා නම් කෙනෙක් පොඩි වචනයක් කිව්වත් ඒක හුඟක් හිතේ තියාගෙන ඒක යලි යලි හිතනවා නම් අමනාප වෙන පොඩි කාරණයක් කිව්වම සමහර අය ඒ කාරණේ හුඟක් හිතාගෙන ඉන්නවා. දැන් මෙන්න මේ වගේන් පින්නතුනි හිතේ තියෙන මේ පැහැබර ස්වභාවය නැති වෙනවා. ඒ වගේ විචිකිච්ඡාව සැකය නිතර මනිතය සැක කරනවා නම් නිතර ධර්මයේ සැක කරනවා නම් නිතර මරණයෙන් පස්සේ ආත්ම භාවයක් සැක කරනවා නම් මේවා අපේ හිතට ලොකු බරක්. ඒ නිසා මෙන්න මේ කරුණු පහෙන් පින්නතුනි මේ පංච නීවරණ කියලා මේවට කියන්නේ. නීවරණ කියන්නේ නිවන වසාලන ධර්මයන්. මෙන්න මේ කරුණු අවිද්‍යාවට හේතු වන කරුණු හැටියට සඳහන් කරනවා. එතන අවිද්‍යාවට ආහාරය මොකද්ද? අවිද්‍යාවට ආහාරය එහෙමයි කිව්වේ. ඕ නීවරණ. ඒකට අවිද්‍යාවට ආසන කාරණේ තමයි ඔය එක සඳහන් කළේ. ඊළඟ සඳහන් කරනවා පංච නීවරණත් නිගන් හටගන්නේ පංච නීවරණවටත් කියනම හේතු. පංච නීවරණට ආහාරයක් කියනවා. මොකද ඒ ආහාරය? ඒ ආහාරය තමයි ත්‍රිවිධ දුස්චරිතය. ත්‍රිවිධ දුස්චරිතය. පංච නීවරණ ඇතිවන්නේ පින්නතුනි නිකන් කෙනෙකුගේ නෙවෙයි. හිත, කය, වචනේ නිතරම අසංවර වෙන කෙනාට. සිතෙන් නිතරම වැරදි සිතුවිලි හිතන කෙනාට. වචනෙන් නිතරම වැරදි වචන කියන කෙනාට. කයින් නිතරම ප්‍රාණඝාතා ජප කළ කෙනාට. පින්නතුනි සමහර අය කයින් නරක දේවල් කරන්නේ නැහැ, සතුන් මහෙන් මරන්නේ නැහැ. නමුත් පින්නතුනි වචනෙන් වා වැරදි කරන්න ඉන්නවා. කටපාඩම් කරගන්න තමයි අමාරු අපට නේ. ඒ නිසා බුදුහාම දේශනා කරන වරක් පච්චවේක්ෂිත්වා වාචාය සම්මන්කාතම්මන් කියනයි. සාවුල හඳුරන දේශනා කරන්නේ යලි යලි සිතලා වචනෙන් වචන පිට වෙන්න කලින් වචන පිට කරන්න කියලා. ඒ නිසා බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, සලු කරසු වචන කීම කියන මෙන්න මේ හැටියට වචනෙන් සිදුන වැරදි හතරක් අපේ තියෙනවා. ඇයි තාස් පින්නතුන් වචනේ සංවර කරගන්න. දැන් මේව සංවර කරනවා කියන්නේ කෙනෙකුට හිතනවා මේක කරදරයක් කියලා. කතාව අඩුවෙන් ඉන්නව නම් අනිත් පැයට නිතරම දෝෂ ආරෝපණය කරන අඩු නම් සමහරට මේක ඉන්න බෑ සමහරට පුරුදු වෙච්ච අයට. පින්නතුනි මේක පුරුණාම තේරෙනවා මේක ලොකු සූයක් තමයි. වචන අඩුවෙන් භාවිත කරනවා නම් ඒ කතා කරන වචනත් හොඳ වචන නම් අනිත් පැයට යහපතක් සිදු වෙන වචන නම් දැන් මේකෙන් කියන්නේ හැම වෙලාවෙම මිහිරි වචන කතා කරන්න කියලා. දැන් බුදුහාමරන්ගේ මේ ප්‍රශ්නේ නැහුව එක්තරා අවස්ථාවකදී අබේ රාජකුමාරය ඇවිල්ලා බුදුහාමරේ ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රියවචනද කියන්නේ කියලා. බුදුහාමර කියන්නේ නෑ නෑ මම හැම වෙලාවෙම ප්‍රියවචන කියන්නේ නෑ කියලා. ප්‍රියවචන කියන්න පුළුවන් අනිත් අය මුලා කරන්න. ප්‍රියවචන කියන්න පුළුවන් අනිත් අය රවට්ටන්න. බුදුහාමර දේශනා කරන සමහර විට අසන කෙනාට යහපතක් වෙනවා නම් මම ඇතමිට සැරෙන් දෝෂ ආරෝපණය කරනවා කියලා. ඒ නිසා ඇතමිට ප්‍රියවචන වෙනවා බණින එක ප්‍රියවචන බවට පත් වෙනවා. බුදුහාමරන්ගේ දැනුම් යහවත් ඒක ප්‍රියවචනයක්. ආර ශ්‍රාවකෙන් බැනුනේ හවත් ඒකත් ඒ වචනයක්. මොකද යා නිකම් වනින්නේ යා මෙයා කෙරේ ලොකු කරුණාවකින් තමයි මෙයාට අනාගතේ වෙන්න පුළුවන් ලොකු අනුකරකින් වැළැක්වීමේ මෛත්‍රී සාගත කරුණා සාගත සිටුවිලකින් තමයි මේ වනින්නේ. එනිසා පින්තුනි වචනය හැකි තාක් සංවර කරගන්න, කය සංවර කරගන්න. අපි කය නම් බොහෝට සංවර කරගෙන ඉන්නේ. ප්‍රාණඝාතය, සොරකම් කීම, කනවරද හැසිරීම කියන මේ දේවල් අපේ බෞද්ධ පින්තුන් බොහෝ විට වැළකීලා ඉන්නේ. නමුත් පින්තුනි කය අසංවර භාවයේ හැකි තාක් අපි අඩු කරගන්නට ඕන. හැකි තාක් දැන් අපට වැඩිපුර අනතුරු වෙන්නේ, අතපය තුවාල වෙන්නේ මේ කායික අසංවරයත් එක්කමයි. එනිසා කය වචන සිත කියන මෙන්න මේ තුන් දොර හැකි තාක් සංවර කරගන්න ඕනේ. මෙන්න මේ අසංවරයයි අර පංච නිවරණට හේතු වෙන්නේ. එනිසා අවිද්‍යාවට ආසන්නම හේතුව පංච නිවරණ. පංච නිවරණ වලට හේතුව මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතය. ඊළඟ සඳහන් කරන ත්‍රිවිධ දුස්චරිතයක් නිකන් හටගන්නේ. ත්‍රිවිධ දුස්චරිතය හටගන්නේ කොහොමද? ඉන්ද්‍රිය අසංවරය නිසා. මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ? ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්තුමි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය. ඇසෙන් රූපයක් දැක්ක ගමන්ම ඒ රූපය කරා අපි දුවනවා. කනෙන් ශබ්දයක් ඇහුවනම් ඇතැමිට මිහිරි ශබ්දයක් වෙන්න පුළුවන්, සමහරවිට බණින එකක් වෙන්න පුළුවන්. ඒ හඬෝස්සේ අපි යනවා. මෙන්න මේ අරමුණු වලින් පින්නතුනි මොහොතක් ආසාත මේ අරමුණින් අරමුණට දුවදුව ඉන්නේ. මෙන්න මේ අරමුණෙන් අරමුණට දිවීම හේතුවෙන් පින්නතුනි අපේ හිතේ එක දිගටම සිතිවිලි වැලක් ඇති වෙනවා. ඒ සිතිවිලි වැල හොඳ කුසල සිතිවිලි වැලක් නම් කමන්නේ නැහැ. නමුත් අප නිතරම ඇතිවන්නේ අකුසල සිතිවිලි වැලක් හටගන්නේ. මෙන්න මේ වැලක් හැටියට හටගන්න දැන් අපි කියමු කවුරු හරි බැන්න නේද? බැන්නට පස්සේ ආයාගෙන හිතනවා. යා ඊට ඉස්සෙල්ලා බැනක එකක් ගැන කල්පනා කරනවා. ඈ කොහොම මොහොම යාගේ දෙමව්පිය ගැන හිතනවා. ඈ කොහොම මොහොම යාට කොහොමද ආයි තොස් කියන්නේ කියලා ආයි හිතනවා. කොහොම මොහොම ඉතාලම දිගට යනවා මේක. මෙන්න මේ සිතිවිලි වැල් දිවෙන එක, මේ අකුසල සිතිවිලි වැල් දිවෙන එක ටිකෙන් ටික අඩු කර වීමයි මේ අපි ශ්‍රවණය කරන ධර්මයෙන් සිදු කරන්නේ. එනිසා අපි සැබෑ දහමක් අහනෝ නම් පින්නතුනි අපේ සිතේ මෙන්න මේ යන ස්වභාවය අඩු කරගන්න, මෙන්න මේ යන ස්වභාවය අඩු කරගන්න තමයි නාසිකක් ඒවා මුඛ නිමෙත්තේ වා සතින් පරිමුඛං උපට්ඨේත්වා කියලා ධර්මයේ සඳහන් වන්නේ. මෙන්න මේ සඳහායි ආනාපාන සතිය ඕකිකයන් අරමුණක හිත පිහිටුව ගන්න. හිත පිහිටුව ගමන් යා මෙන්න මේ යන අසංවර ගතිය නැති වෙනවා. ඒ නිසා ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණක් එනකොටම හරි සිහි කල්පනාවෙන් ඉන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා හරියට මේ දොරටු ළඟ මුරකාරෝ කියන්නේ කියලා. දැන් අපේ ගෙදර තාපයක් එමු වගේම හොඳට සකස් කරලා දැඳලා නේද ගේට්ටුවක් දාලා ගෙදරට ඇතුළු වෙන දේවල් ආරක්ෂා කරගෙන අපි ලොකු උත්සාහයක් කරනවා නේද? ඇතැමිට මුරකාරයෙකුත් තියෙනවා, සිකුරිටි කෙනෙකුත් ගෙදර නම් තියලා තියෙනවා. නමුත් සිකුරිටි කාර්යයට ඇතුළින් පින්නතුනේ එනවා අපේ අකුසල සිතිවිලි. සිකියුරිටි කාර්යයටවත් මෙහෙවන්න බෑ. සිකියුරිටි කරන කෙනාට අපට අපේ මෙන්න මේ ඉන්ද්‍රිය වලට ධර්මයේ සඳහන් කරන්නේ අපේ ඉන්ද්‍රිය වලට අන්නේ මුරකාරය තියලා තියනවා. අපේ ඉන්ද්‍රිය හැට මෙන්න මේ මුරකාරය හය දෙනා කියලා තිබ්බොත් පින්නතුනි ඒකේ වැරදලා තිබ්බත් ගැටලුවන්නේ. එනිසා දහමේ සඳහන් වන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ගැන නිතර කලකිරීම විශේෂයෙන් අධ්‍යාපනය ලබන කාලේ ඉගෙන ගන්න කාර්යය. අධ්‍යාපන ඉලක්ක කරා ළඟා වෙන යම් කෙනෙක් කැමති නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක වැදගත් වෙනවා. මේ පින්තු නහලේ බ්‍රාහ්මණ සමාජය ගැන බුදුහාමෙන් කාලේ තිබෙච්ච බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සංന്യാසි කියලා ප්‍රධාන අවදි හතරකට බෙදලා තිබෙනවා. ඊයයි ඉගෙන ගන්න කාලේ දැන් අපේ බුදුහාමෙත් මේක සඳහන් කරන කුමර බඹසර කියලා. කුමර බමතර කුමරි බමතර කියලා කරුණු දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. අධ්‍යාපනය ලබන කාලයේ සපුරාම බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා. හැකිතාක් ඉන්ද්‍රිය පාලනය කරනවා. මේ ඉන්ද්‍රිය පාලනය කරගන්නේ පිණිසුළු කුමක් සඳහාද? අමන්ත අධ්‍යාපනයේ හොඳට තහවුරු වෙන මේක හේතුවක් වෙනවා. දැන් පොඩි හාමුදුරුවෝ එහෙම ඉන්න හොඳට භාවනා කරන අතුපතු ගාන උදේ හවස වන්දනාමාන කරන පොඩි හාමුදුරින හොඳට ඉගෙන ගන්න. දෙමිට කිහිලම පන්ති ගිහිල්ලා ප්‍රයත් පන්ති කිහිල ඉගෙන ගන්නට වඩා පොඩි හාමුදුරු සමහර අය කිසිම පන්තියකට යන්නේ නැහැ. ඉතාලි මික්කොනි විභාග සමත් වෙනවා. සමහර දැන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ කරනකොට ලකුණු මේ වයස මට්ටම අඩු කරන්න සිද්ධ වුණා හාමුදුරුවෝ හාමුදුරුවෝ වයස් මට්ටම කීප වතාවකින් පහළ ගාන සිද්ධ වෙලා තියෙනවා. මොකද අවුරුදු 15 විතර වෙද්දී තුසක් වෙලා ලියනවා. ඇතැම්ට අවුරුදු 16 වගේදී විශ්වවිද්‍යාලය නැහැ ඉන්න හාමුදුරුවෝ. සමහර හාමුදුරුවෝ ඉන්න අවුරුදු 20 වෙද්දී දෙවනි උපාධියක් ගන්නවා. පස්සාත් උපාධියක් කරනවා. අවුරුදු 24 වෙද්දී ඇතැම්ට ආචාර්ය උපාධිය ගන්න සමහර හාමුදුරුවෝ ඉන්නවා. මෙන්න මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අධ්‍යාපනයෙන් දැවැන්ත වේගයකින් අපට ඉදිරියට යන්න පුළුවන් වෙන මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. අධ්‍යාපනය හදාරන විතරක් නෙවෙයි ජීවිත ඕනෑම වයසක. අපි පින්නතුනේ මෙන්න මේ අස්කනාසාර ඉන්ද්‍රිය ටික පාලනය කරන් ඉන්නවයි කියලා කියන්නේ. අපි පින්නතුනේ බාහිරෙන් එන කරදර කුණු රොඩු අපි අපේ ජීවිතේ නැතුවක ඇතුළු කර නොගෙන ඉන්නවයි කියන එකයි කියන්නේ. ඉන්ද්‍රිය සංවර කරගන්නේ බැරි වෙච්ච හිඳ තමයි අපි අනිත්‍යගේ ඕපදූප අපේ ගෙවල්වල කතා වෙන්නේ. අනිත්‍යගේ ප්‍රශ්න අපි කරගෙන අනිත්‍යගේ ප්‍රශ්න අපි ගැඹුරෙන් ගෙදර සාකච්ඡා කරනවා. මොකද වෙන්නේ? අර ප්‍රශ්න ඇති වෙච්ච කෙනාටත් වඩා ලොකු ප්‍රශ්නයක් අපි දාගෙන. වෙනත් කෙනෙකුට ඇති වෙච්ච ප්‍රශ්නයක් අපි ගැඹුරින් අවිද්‍යාව මුල් වෙලා සාකච්ඡා කරනවායි කියලා කියන්නේ මොකද්ද? අපි ඒ ප්‍රශ්නේම අපේ කරගෙන. වැරදි වැඩක් කරපු කෙනෙකුට අපි දැඩි ද්වේෂයෙන් යා විවිචනය කරනවා. අපි කොහොම ප්‍රාණඝාතයක් කරපු කෙනෙක්, කාමයේ වරදවන් හිතෙච්ච කෙනෙක් නැත්නම් මිනිස් ඝාතනයක් කරපු කෙනෙක් ගැන අපි දැඩි විවේචනයක් කරනවා. පින්නතුනේ ඒ වෙලාවේදී අපි මරණ විදිය අපි හිතර හිතාගෙන මෙහෙමයි මැරුවේ කියලා හිතාගෙන අපි ඒ දුක් ටික අපි විඳිනවා නියම. මේ වෙන්නේ පින්නතුනේ මෙන්න මේ නිසි අසංවරයේ ප්‍රතිඵල විදියට. ඒ නිසා අවිද්‍යාවට හේතුව පංච නීවරණ. නීවරණ වලට හේතුව මොකක්ද? ත්‍රිවිධ දුෂ්චරිතය. ත්‍රිවිධ දුෂ්චරිතයක් නිකන් හදාගන්න එකක් හේතු සහිතයි. ඒ කොහොමදින්ද? ඒ තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයක් නිකන් ඇතිවන්නේ ඒකටත් හේතු තියෙන මොකද්ද? ඒකට හේතුව තමයි අසති අසම්පජඤ්ඤය. මේක විරුද්ධ පදිය තමයි සති සම්පජඤ්ඤය කියන එක. දැන් සති සම්පජඤ්ඤය කියන එක අපි ගොඩට අහලා තියෙනවා. අපි හිතන්නේ මේ දෙකම එකක් කියලා නේ. නමුත් වෙනතර මේ දෙකම. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. එනිසා මෙන්න මේ දෙකම නැතිවීම අසති අසම්පජඤ්ඤය සිහියක් නෑ නුවණක් නෑ. එනිසා නිතරම සිහියෙන් සහ නුවණින් අපි ඉඳීම අවශ්‍ය වෙනවා. සතිය කියලා කියන්නේ කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තැන පිළිබඳව මේ නිස්සාරාත්මකව කියනවා නම් හතර සතිපට්ඨානයම මේ කියන්නේ. එනිසා මේ කරුණ අපි අහලා තියෙනවා. මම අහලා තිබ්බට කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ බොහෝ විට. නිතරම තමන්ගේ මේ ජීවිතයේ සමස්ත ජීවිතයෙන්ම සිදුවන ක්‍රියාවලිය ගැන නිතර සිහි කල්පනාවෙන් සිටීම. දැන් මේ සිහි කල්පනාවෙන් ඉන්නවා කියලා පින්නතුනේ මේ සිහි කල්පනාවෙන් ඉන්නවායි කියලා ඉන්නකොට කෙනෙකුට හිතෙන පුළුවන් එහෙනම් අපිට මේ දරුවාගේ යුතුයම් පිට කරන්න බැරි වෙයි. උයන්න ගහන්න බැරි වෙයි. ඉතින් කොයි වෙලෙත් මේ සිහියෙන් ඉන්නකොට කියලා. දැන් ආහාර පාන ටික උයනකොට දැන් අපි දැන් මේ ඇත්තන් දරුවාගේ යුතුයම් කරනවා. දැන් අපිට රැකියාව කරනවා. එහෙම යුතුයම් කරන අය රැකියාව කරන අය නිතරම හිතනවද මේ මම රැකියාවයි කරන්නේ රැකියාව කරන්නේ කියලා. දැන් අපි මේ ගෙදර උයනකොට දැන් හාල් එක ලිපේ දිනනකොට පොල් ටික ගන්නකොට නිතරම හිතනවා මම මේ යුතුයකම කරන්නේ යුතුයකම කරන්නේ කියලා. නෑ නේ නේ. අරව කරන්නේ කොහමද? ලෝකෙම තියෙන දේවල් හිත හිතනේ. අනිත්‍යයට බැනපු ඒවායි, තමන් දැනුම් අහපු අය, දැකපු අය, ටීවී එකේ බලපු අය ඔක්කොම හිත හිත තමයි මේ කරන්නේ නේ. නමුත් අපි කියන්නේ මේ බනහ ඕනම් කරන්න බෑ මේ යුතුයකම අපිට කරන්න ඕනේ නෙමෙයි කියලා. දින තුනක් යුතුයකම් කරාට යුතුයකම් කරනවද කියලා හිතන්නේ ඉතාලම ස්වල්ප ඇතකට හිතන්නේම නැහැ. ඔහේ කරන්නන් වාලේ ඔහේ වයින් කරපු අය වගේ ඔහේ වැඩ ටික කරනවා. ඒ අතර ඉතින් යුතුයකම් කියලා සිද්ධ වෙනවා. නමුත් ධර්මයේ පිළිපදින්න ගියාම අපි මොකද කියන්නේ? අනේ බෑ ඉතින් යුතුයකම් කරන්න වෙනවා. ඉතින් ඕක කරන්නේ කොහොමද කියලා. දින තුනේ පොලිටික ගාන ගමන් මේව බැරිද අපිට හිතන්න. බස් එකේ යනකොට අපිට මේ අද කියපු කාරණා ටික හොඳට මතක තියාගෙන අපිට බැරිද මෙන්නිය කිරීමෙන් යන්න අපට. බස් එකේ යන ගමන් බැරිද අපට මෛත්‍රී වඩන්න. මේ හැම දෙයක්ම පිළිතුරු කරන්න පුළුවන්. රැකියාව කරන ගමන් ඕනම රැකියාවක් පින් වැඩෙන විදිහට අපිට කරන්න පුළුවන්. හෙද සේරේ ඉන්න කෙනෙක්, වෛද්‍ය වෘතේ ඉන්න කෙනෙක්, ගුරුවරියක් ගුරුවරයෙක් වශයෙන් ඉන්න කෙනෙක්, කාර්යාලයක වැඩ කරන කෙනෙක්, කුලී වැඩක් කරන කෙනෙක්, ඈ නැත්තම් හෝටලයක වැඩ කරන කෙනෙක්, ආහාර පාන සකස් කරන කෙනෙක්, උත්තර මෛත්‍රී සහගතව තින් වැඩෙන විදියට මෛත්‍රී වඩමින් මේවා කරන්න පුළුවන් දවස. ඒ නිසා අපි මේ යුතුයකම් කියලා කිව්වට, අපි මේ රාජකාරිය කියලා කිව්වට, රැකියාව කියලා කිව්වට, අපි ඒ ගැන හිතන්නේ ඉතාලම දැන් රැකියාවක් කරනවා කියලා කිව්වට, අපිට රැකියාව කරනවා කියලා හිතෙන්නේ ඇතැම් විට උදේට අවදිච්ච මොහොතේ අත්සන් කරන මොහොතේ, ඇතැම් විට මාසෙ අන්තිමට වැඩපොළ ගන්න කොට විතරයි තමයි රැකියාව කරනවා කියන එක හිතෙන්නේ. අනිත් වෙලාවේ රැකියාව කරනවා කියන එක නුත් ලොකු බරක් නෑ. ඒක අපේ ජීවිතේ හරියට ආස්වාදයෙන් අවබෝධයෙන් කරන කෙනෙක් නම් ඒක Tamanටන. සමහර ගුරුවරයෝ ඉන්නවා ඇතැම් විට අපි දන්න සමහර අය ඉන්නවා අවුරුදු 10ට නිවාඩු 4යි aran තියෙන පළක් නැහැ. එහෙම ගුරුවරියෝ ඉන්නවා. ගුරුවරුන්ට වඩා ගුරුවරියෝ ඉන්නවා හතර හැකියාව ගන්න. සමහර අවුරුදු 1 නිවාඩුවක්වත් ගන්න නැහැ. විශේෂයෙන් ප්‍රාථමික පන්ති වල ඉන්න ගුරුවරියෝ. හරි මාසයන් යන ඉස්කෝලේ. ඒයන් ඉස්කෝලේ නොගියට ළඩ වුණා වගේ. ඈ ඉතාලම වැඩගත් අවස්ථාවෙ විතරයි නිවාඩු ගන්න. මොකද ඒ අය ඉතාලම ආසාවෙන් ඒක යුතුයකම හැටියට තින්කම හැටියට හිතලා ඒව සිදු කරනවා. එන් තාපිනතුනි මේ අසති අසම්පජඤ්ඤය කියන කාරණය සිහියෙන් සහ නුවණින් වැඩ කිරීම කරන දේ ඉතාම නුවණින් සිහි කල්පනාවෙන් සිදු කිරීම. ඊළඟට දැන් මේ අවිද්‍යාවට හේතු අපි යන්නේ අවිද්‍යාවට ආකන හේතු මොකද්ද? ඈ මොකද්ද? දැන් මතක තියාගන්න ඕනේ. දැන් දැනුත් මතක නැහැ කියන්නේ. ඉතින් නැගිටල කියලා පස්සේ කොහොමවත් මතක නැහැ. ඔව් අවිද්‍යාවට හේතුව පංච නීවරණ. පංච නීවරණ හේතුව ත්‍රිවිධ දුස්චරිත. ත්‍රිවිධ දුස්චරිතයට හේතුව ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයට හේතුව අසති අසම්පජඤ්ඤය. අසති අසම්පජඤ්ඤයත් නිකන් ඇතිවන්නේ, ඒ ඇතිවන්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන කාරණිය ධර්මයේ නිතර සඳහන් වෙනවා. මේකට විරුද්ධ පදයක් කියවෙන යෝනිසෝ මනසිකාරය කියන එක ධර්මයේ සඳහන් වන්නේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි නොකිරීම කියන එක. යම්කිසි කාරණයක් ඇති වෙනවා නම් විශේෂයෙන් මේකෙන් අපේ ඉන්ද්‍රිය ගැන, ඒ වගේම සතිය ගැන, මේ අදාළ මේ කාරණා ටික ගැන නිතර නුවණින් සිටීමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අස්කන්නාසා ඉන්ද්‍රිය වලට යමක් එනවනම් ඒකෙන් යම් රූපයක් බලනවා නම් ඒ බලන රූපයෙන් සමන්ට රාග ආදී ඇති වෙනවද? ඒ වගේම ඒ බලන රූපයෙන් සමන්ට කුසල් වැඩෙනවද කියන මේ අංක දෙක ගැන හොඳ අවබෝධයකින් ඔහු නිතරම ඉන්නේ. කුසල අකුසල දෙක ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. යම් කිසිවිල්ලක් හිතනවා නම් ඒකෙන් අමනාපකම් වෛරය ආදී සිතුවිලි හිතේ පෝෂණය වෙනවා නම් ඒ වෙනි සිතුවිලි හිතන්නේ නැහැ. මොකද ඔහුට යෝනිකව මානසික කාර්යය තියෙනවා. හැබැයි මුලදි පොඩ්ඩක් හිතන්න පුළුවන් සුළු මොහොතකින් මොහු නැති කරගන්නවා ඒක. මේක අවබෝධය ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය සඳහන් වෙනවා ඇසට යම් කිසි අකුසල සහගත රූපයක් පෙනුන නම් මේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනා හරියට කපුලෝක වතක් දික් කරන වගේ ඉතාම ක්ෂණික මොහොතෙන් මෙන්න මේ ඇසට ඇතිවෙච්ච අකුසල සහගත සිතුවිලි බැහැර කරනවා කියන එක. කනට අකුසල සහගත ශබ්දයක් ආව නම් අසුරු සැනක් ගන්න ඉතාම සුළු මොහොතකින් ඔහු උත්සනිකව තේරුම් ගන්න දැන් මෙම් සිතුවිල්ලක් ඇති උනේ ඔහු ඒ සිතුවිල්ල හිතන්නේ නැහැ. මෙන්න මෙවැනි ලක්ෂණය නැති ස්වභාවයේ ඉන්න කෙනා තමයි ඉන්ද්‍රිය වලට අස්සන්නාකා ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු ආවහම ඒව දිගින් දිගටම හිතලා ඇතැම් විට කායිකව තපස්සයන්ටපත් වෙනවා. සමහර මානසික රෝගීන් බවට පත් වෙනවා. දැන් මේ බුදුදහමේ කියන මේ කරුණ අපි හරියට ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනම් පින්තුනේ අපට මනසින් ඇතිවන වාක් රෝග වලින් නිදහස් වනට අවස්ථාවක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරයේ මේ නුනුණින් මෙනෙහි කිරීම නැත්නම් අනුවණින් මෙනෙහි කිරීම කියන කාර්යය නිකන් ඇතිවන්නේ නැහැ. අනුවණින් මෙනෙහි කිරීම ඇතිවන්නේ කොමකින්ද? ඔතෙන් බලලා හිතන්නේ. අශ්‍රද්ධාව. අශ්‍රද්ධාව නිසායි. එතකොට අවිද්‍යාව ඇතිවන්නේ කොහොමද? නීවරණ නිසා. නීවර නැතිවන්නේ ත්‍රිවිධ දුස්චරිතය නිසා. ත්‍රිවිධ දුස්චරිතය හටගන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය අසංවරය හටගන්නේ අසති අසම්පජඤ්ඤය නිසා. අසති අසම්පජඤ්ඤය හටගන්නේ අයෝනසෝ මනසිකාරය නිසා. අයෝනසෝ මනසිකාරය හටගන්නේ අශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නැතිකම නිසා. ශ්‍රද්ධාව නැතිකම කියන්නේ බුදුහාමුදුරුව ගැන, උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන, උන්වහන්සේගේ ඒ දහම් මඟ ඔස්සේ පිළිවෙත් සම්පූර්ණ කළ ආර්ය සංඝරත්නය කෙරෙහි පැහැදීමක් නැතිකම. පින්නතනි, දහමෙන් අපි ඈත් වෙන්න අපට දුක වැඩි වෙනවා. දුකෙන් යම්කිසි නිදහස් වීමක් අපි අපේක්ෂා කරනවා නම් පන්සල් නාවටම කමන්නේ, පන්සල් එන්න කියලා මම කියන්නේ. නමුත් Taman ධර්මයක් එක්ක ඉන්නවා. දහමෙන් ඈත් වුණොත් පින්නතුනි අපි දන්නේ නැහැ මේ දුක් ටික ඇතිවලන් මේ රෝලට අහු වෙලා අපි ගිහිල්ලා. විශාල කරදර සමුදායකට පත් වෙන කම් අපි දන්නේ. හේතුවත් අපි දන්නේ. ඒ නිසා මේ හේතු ටික හරිය අපට දැනගන්න පුළුවන්කම තියෙන්නේ දහම අහනකොට තමයි. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක දැන් බුදුහමරෙන් කාලේ අපි දානවා. දැන් සමහර අය බුදුහාමර ලෝකේ පහළ වෙලා කියලා ආරංචි වුණාට පස්සේ කුප්පු සති වගේ අය රජ කෙනෙක් දින ගාන රාත්‍රී ගෙවාගෙන බුදුහාමර හමු වෙන්න ආවා. වෙනතුනේ මේ බුද්ධ ධම්ම සංඝ කියන්නේ ත්‍රිවිධ රත්නය ගැන හැම විටම බුදුහාමර කෙරීම පැහැදිලි නැති වෙන්නේ. සමහරට බුදුහාමර කෙරෙහි පැහැදිලි නැති වෙලා ධර්මය අහනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හම් වෙන දැන් උපතිස්ස පරිත්‍රාජකයට සරුවත් හාමුදුරුවන්ට මුලින් වරගෙන කවුද? අත්තජි හාමුදුරනේ. සංගරත්න ඉස්සර දැක්කේ. අත්තජි හාමුදුරුව මුලදී බණ කිව්වෙත් නේ අත්තජි හාමුදුරන්ගේ ගමන් විලාසය දැකලා පැහැදුනා. ඊට පස්සේ යහ වහන්සේ මොකක් හරි ධර්මයක් ගන්නවද කියලා. ඊට පස්සේ කිව්වා මම නම් මහනල වැඩි කලක් නෑ මං ටික කලයි ඉතින් කෙටියෙන් ඕන කියන්න කියලා. කෙටියෙන් බණක් කිව්වා. බණ කිව්වම මියා සෝවන් වුණා. ඊට පස්සේ ඇහුවා මේ බණ කියපු වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. ඊට පස්සේ ගුරුවරයා හොයාගෙන ආවා. එතකොට බලන්න මුලින් සංගරත්නය කිරේ පැහැදුනා. ඊළඟට ධර්මරත්නය කිරේ පැහැදුනා. ඊට පස්සේ බුද්ධරත්නය කිරේ පැහැදුනා. දැන් සමහර අය පින්නදෙන දැන් පුක්කුසාටි බුදුහාමරට හම්බුනේ පුක්කුසාටි සුදාන 15 නයි කියලා ආරංචි කරන පස්සේ ඔහු මග ගෙවාගෙන බුදුහාමරු මියා හමුවෙන ඉදිරියට ගියා. දෙන්න මගදී රාත්‍රී කාලේ එක්තරා කුමන් හලකදී හමු වුණා. දැන් මේ දෙන්නාම අඳුරේ ඉන්නේ හරියට පහන් ආලෝකයක් අත් නැහැ. මේ දෙන යාළුවෝගේ කතා වුණා. ඔයා කොහේ ඉඳලා දෙන්නේ කියලා දෙන්නම කතා වුණා. කතා කරනකොට බුදුහාමතුන් මම අහවල් ප්‍රදේශේ ඉඳලා එන්නේ. බුදුහාමයා ඔයා කවුරු හම් වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ බුදුහාමරු කියලා ඔය පහල වෙල කෙනෙක් ඉන්නවා මම උන්වහන්සේ හම් වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ ආන්හිමද කියලා අහලා මේ ඉතින් බුදුහාමරු මුලදී කිව්වේ නෑ තමන් බුදුහාමරුයි කියලා. බුදුහාමරගේ මමත් මෙහෙම දහමක් ගන්නවා මගේ ඇසේ තහන්න කියලා මෙයාට ධර්ම කාරණා ටිකක් කිව්වා. කියලා ඉවරුණු ගමන් මෙයා බුදුහාමරගේ පාමුල දෙපාමුල මෙයා වැඳ වැටුණා. මේ වගේ දහමක් නම් වෙනත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. ඔබ වහන්සේ අනිවාර්යෙන් බුදුහාමරු වෙන්න ඕනේ කියලා මුලින් පැහැදුනේ ධර්මයේ ධර්මය හරහා තේරුම් ගත්ත බුදුහාමරු. ඒ වගේම පින්නතුනි සමහර වෙලාවලදී දැන් අජාස ප්‍රතිතුමා වරක් ආවා බුදුහාමරු හමු වෙන්න. ජීව වැඩ මහත්යත් එක මෙයා තමන්ගේ පියාඳ හතනය කළ දැඩි අසහනයක හිටියේ. හිතේ තියෙන මේ ශෝකේ නැති කරගන්න බුදුහාමරු හමු වෙන්න ආවා. බුදුහාමරු හමු වෙන්න වෙනකොට මේ වනයේ බුදුහාමරු හිටිය රහතන් වහන්සේලා 500 නමක් සමාදිකු වෙන්න වැඩ හිටියා. මේ බුදුහාමරු හමු වෙන්න ආව අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා දැකලා අජාසත් රජතුමාට මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි බලවත් ප්‍රසාදයක් ඇති වුණා. ස්වාමීන් වහන්සේලා 500ක් මේ කැලෑවේ සමාදිස්සුවෙන් ඉන්නකොට රජතුමා කියනවා ස්වාමීනි මට මම මේ තරම් මහා අධිරාජ්‍යයක් කියලා රජ කෙනෙක් වෙලා අවියවද වලින් නැති ඇමතිවරුන් යොදලවත් මට පිරිස මේ තරම් සංවර විදියට මට හිතමොළ කියන බෑ. ඔබ වහන්සේ ආවුද නොමැතිව කොහොමද මෙච්චර මේ බත්තර යවුවනේ ඉන්න මේ තරුණයන් පිරිසක් මේ සිය ගානක් මේ පුද්ගලයන් මෙච්චර මේ සංවර කරගෙන ඉන්නේ කියලා බුදුහාමුදුරු කෙරෙහි පැහැදෙන කලින් මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි දැකලා පැහැදුණා. මෙන්න මේ විදිහට පින්නතුනි අපි නොඑක් දෙනාගෙන ජීවිතේ පැහැදෙනවනේ පුදුලෙන් දැක්කාම ගායකයන් පීඩකයන් නේද නළු නිල්යන් ගැන පැහැදෙනවනේ. පැහැදිලි ඉන්නකොට මොකද වෙන්නේ? ඒගොල්ලන් මොන හරි කරවති. වැරදි වැඩක් කරවති මොකද වෙන්නේ? අර වා කල් පින්තූරියම තියාගෙන හිටියයි චේන් තියන පින්තූරත් ඉරලා දානවනේ. මේ ඇයිටද මෙච්චර මේ සැලකුවේ මෙච්චර පැහැදිලි හිටියේ කියලා. නමුත් පින්තුනි මතක තියාගන්න බුදුහාමුදුරු කෙරෙහි ධර්මයේ කෙරෙහි සාරියොත් මුගලන් මහා කාශ්‍යප අනුරුද්ධාදීනේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපි පැහැදීමක් ඇති කරගත්තොත් ජීවිතේ කිසිම අවස්ථාවක පින්තුනි ඒ පැහැදීම නැති වෙන්නේ නැහැ. ඒ පැහැදීම නැති වෙන්නේ නැහැ. දැන් මේ පණහන මේ පින්තුන් දැන් මං ගැන මුතින් පැහැදෙන්න ඕනේ නැහැ. මං ගැන නෙමෙයි පැහැදෙන්න ඕන. මේ ධර්මය හරහා මේ පින්තුන් පැහැදෙන්න ඕන සාරියොත් මුගලන් ස්වාමීන් වහන්සේලා කෙරෙහි. මේ පණ කියන මංගිරේ පැහැදෙන්නේ මොකද වෙන්නේ? මං කාට හරි බැන්නොතින් මං වැරදි වැඩක් කරොතින් අර පැහැදීම ඔක්කොම නැති වෙනවා නේ. ඒ නිසා මගේ අතින් පුච්චිරක වැරදි වෙන්න පුළුවන් මේ බණ අහල මේ පින්නතුන් පැහැදෙන්න ඕන අර ආර්ය සංඝ රත්නය කෙරෙහි. මේ ධර්මය අහරගුණ මේ පින්නතුන් පැහැදෙන්න ඕන වාස්හාතාදී ලක්ෂණයන් යුක්ත ධර්ම රත්නය කෙරෙහි. මේ ධර්මය අහල මේ පින්නතුන් පැහැදෙන්න ඕන මේ ධර්මයේ ස්වාමී වූ ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න ඕන. අන්න ඒ පැහැදීම ඇති වෙච්ච කෙනා පින්නතුනි කවදාකවත් ඒ පැහැදීම නැති කරගන්නේ නැහැ. නමුත් අපි බොහෝ විට අපි වර්තමානයේ පැහැදෙන දේශකයන් වහන්සේලට. දේශකයන් වහන්සේලට පැහැදෙනවා, ඇතැම් විට දේශකයන් වහන්සේගේ ශෛලියට පැහැදෙනවා, දේශකයන් වහන්සේගේ කවි වලට පැහැදෙනවා, දේශකයන් වහන්සේගේ රූපයට පැහැදෙනවා, දේශකයන් වහන්සේගේ සිවුරට, සිවුර වර්ණයට, සිවුර පැහැයට පැහැදෙනවා. ඒව වෙනස් වෙච්ච ගමන් මේව අපට අකමැති මට්ටමකට පත් වෙච්ච ගමන් අපි අර පැහැදීම ඔක්කොම ඇති කරගෙන ඇතැමිට පන්සලටත් එන්නේ ඇතැමිට ආගමත් වෙනස් වෙන්න ඉන්නවා. මේ මම කියන්නේ එහෙම නෙවෙයි කරන්න ඕන. අපි නිතරම මේ පැහැදීම බුද්ධ ආදී උත්තරමයන් කෙරෙහිම අපි මේ පැහැදීම අපි සඳව ගන්නට ඕන. එතකොට පින්නතුනේ ශ්‍රද්ධාව නැතිවීම හේතුවෙන් තමයි අර මෙතේ කියපු ඔක්කොම කාරණා ටික ඇති උනේ. අශ්‍රද්ධාව නිසා අශ්‍රද්ධාවක් නිකන් ඇතිවන්නේ කුමක් හින්දද? අශ්‍රද්ධාව ඇතිවන්නේ අසද්ධර්මත්‍රවණේ. අසද්ධර්මත්‍රවණේ හරි දහමක් අහන්න නොලැබීම හේතුවෙන් තමයි අපිට අශ්‍රද්ධාව හටගන්නේ. හරි දහමක් නියම විදිහට අපි යහුවනම් පින්නොත් අපි මේ ශ්‍රද්ධාව පිළිව ගන්නවා. ශ්‍රද්ධාව අපි පිළිව ගත්තා නම් හැම වෙලාවෙම Taman බුදුහමරට එක්ක ඉන්නේ. හැම වෙලාවෙම Taman ධර්මයක් එක්ක ඉන්නේ. හැම වෙලාවෙම Taman සතර සතිපට්ඨානෙ ඉන්නේ. හැම වෙලාවෙම තමන්ගේ ඉස්සරහින් පියවර ඉස්සරහින් සරියොත් සාමර මොගලන් හාමුදුරුව මහා කාශ්‍යප හාමුදුරුව මේ කාන්තාපස්සේ පින්න තුන්නම් ඈ හේමාව උපලවන්නයි ඉස්සරහින් පියවර තියලා යනවා වගේ තමන්ට පේනවා. ඒ නිසා ඒ ඇස් එක තමන් එකට ඉන්න වගේ තමන්ට දැනෙනවා. හිතේ බලවත් ප්‍රසාදයක් සතුටක් පින්න තුන් තමන්ට නිතර වෙනවා. තමන් ධමයක් එක්ක ඉන්නවා නම් ඒ නිසා ධර්ම ශ්‍රමණය නිතරම වැඩගත් වෙනවා. මෙන්න මේ අවබෝධය නැති අය තමයි පින්නතුනි ජීවිතය හරියට පහළුවක් පුදකලාවක් තියෙන්නේ. ඇතැමිට ධනය තියෙනවා. ඇතැමිට හොඳ රැකියාවක් තියෙනවා. ඇතැමිට දූ දරුවෝ හොඳට ඉගෙන ගියාගෙන ඉන්නවා. ධනය යාන වාහන තියෙනවා නම් ජීවිතේ ලොකු පුදකලාවක්, ලොකු හිස් බවක්, ලොකු අඩුවක් තියෙනවා. කියන්නේ ජීවිතේ පුරවගෙන දේවල් දෙයක් නැහැ. ඇතැමිට ජීවිතේ පුරවගෙන තියෙන්නේ නොඑක් විදියේ මිතුරන්ගෙන් ඇතැමිට ඒ මිතුරන් නොඑක් දුසිරිත් කරන අය. ඇතැමිට ඒ හිත පුරවගෙන තියෙන දේශපාලඥයන්ගෙන් ඒ දේශවලක් නේ නොයෙක් විදිහේ වැඩ වැඩ ගන්න අය. ඉතින් ඒගොල්ලන් ගැන හිතනකොටම අර හිතේ තියෙන පැහැපත් භාවය නැති වෙනවා. ඒ නිසා පින්වත්නි අපි නිතරම අපේ හිත පුරව ගන්න ඕන. බුදුහාඳුරන් බුදු ගුණ වලින්, ධර්ම කාරණා වලින්, ආර්ය සංඝ රත්නයේ ගුණ වලින් අපේ හිත නිතරම පුරවගෙන පිරුණු හිතක් ඇතුව අපි ඉන්නට ඕන. ඒ සඳහා ධර්ම ශ්‍රවණය අපි තේම වැදගත් වෙනවා. ධර්ම ශ්‍රවණයත් පින්වත්නි නිකන් ඇතිවන්නේ නැහැ. අසත් ධර්ම ශ්‍රවණය අපි මේ කතා කරන්නේ දැන් අවිද්‍යාවට හේතු යන්නේ අසද්ධර්මස්වලනි. දැන් මේ අවබෝධය ඇති නොවන්නේ කාටද? අසද්ධර්ම ශ්‍රවණය කරන අයට. බුදුදහමෙන් බැහැර දේශනා අහන. බැහැර දේශනා කියවල තමන් ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක වෙනම දෙයක්. ධර්මයේ නාමයෙන් වෙන වෙන රාග ද්වේෂ වපුරන දේවල් අහන දේවල් නම් තමන් අහන්නේ. අන්න ඒ තමයි මේ අවිද්‍යාවට හේතුනේ. අසද්ධර්මයක් කියලා ඒවට කියන්නේ. ඒ අසත් ධර්ම ශ්‍රවණයට හේතුනේ මොකද්ද? අසත් පුරු සාත්‍රය. අන්න බලන්න පින්නතුනි, සමන්ට හරියට කල්යාණ මිත්‍රයෙක් වුණ නොගැනීමයි මේ අවිද්‍යාව නැමැති ප්‍රධාන හේතු ඇතිවන්න සියලු සීල කාරණාවට මුලුයි. ඒ නිසා අසත්පුරුෂ ආශ්‍රය තියෙන විට අසද්ධර්ම ශ්‍රවණිය අසද්ධර්ම ශ්‍රවණිය කරන විට අත්‍රාද්ධාව අත්‍රාද්ධාව ඇති විට අයෝනසෝ මානසිකාර්ය අයෝනසෝ මානසිකාර්ය ඇති විට අසති අසම්පජඤ්ඤය අසති අසම්පජඤ්ඤය ඇති විට ත්‍රිවිධ දුස්තරිතය ඇති විට පංච නීවරණ ඇති විට පින්නතුනේ අවිද්‍යාව හට ගන්නවා අවිද්‍යාව හටගත්තා කියන්නේ අපි ජාති ජරා මරණ ආදී අනිත් සියලුම දුක් විඳින්මින් ඉන්නේ. ඒ නිසා පින්නතුනේ අපි හැම දිනෙකම වයසට යනවා. වයසට යෑම නෙමෙයි දුක. වයසට යෑම දුක නම් බුදුහාමුදුරුවෝ දුක් විඳා වෙන්න ඕන. වයසට යෑම දුක නම් සරුවත් මොගලන් හාමුදුරුවෝ රාජ හාමුදුරුවෝ වගේ දුක් විඳා වෙන්නට ඕන. ලෙඩවීම නෙවෙයි දුක. ලෙඩවීම දුක නම් සරුවත් හාමුදුරුවන්ට ජීවිත අවසන් කාලේ දුක් වෙන්න ඕන නේද? බුදුහාමුදුරුවෝ නම් දුක් වෙන්න ඕන. ලෙඩවීමවත් වයසට යෑමවත් නෙවෙයි දුක. ඒ වයසට යද්දී ලෙඩ වෙද්දී තමන්ගේ මේ ශරීරය මම මගේ වශයෙන් ඒ වන විට දැඩිව තමන් ග්‍රහණය කරගෙන නම් ඉන්නේ අන්න දුක. ඒ ඉරණමට අපිපත් වෙන්න කලින් අපට පුළුවන් නම් මේ ශරීරයෙන් සැබෑ ලෙසම මේ ශරීරයේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් මේ ශරීරය මම නොවේ මගේ නෙවේ මගේ ආත්මේ නොවේ කියලා හරි දැනුමකින් හරි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් අන්න එවැනි අවබෝධයක් සහිතව පින්නතුනි අපි ලෙඩ වුණාට අපට ලෙඩ වීම දුකක් නෙවේ. ඇතැමිට කායික වේදනාවක් එන්න පුළුවන්. නමුත් ඒ වේදනාව දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒක මානසික වේදනාවක් බවට පත් වෙන්නේ නැහැ. මෙන්න මේකයි පින්නතුනි අසත්පුරුෂ ආශ්‍රයේ මේක උදාහරණයක් උපමාවක් ඇටියට සඳහන් කරනවා. හරියට ඉතල අන්නක් මුදුනකට වතුරක් වැස්සක් වහිනකොට කුඩා දියලි පිරিলা එකෙන් එක ඇලදොල පිරিলা ගංගා කුඩා ගංගාවට ඇවිල්ලා කුඩා ගංගාවල් වලින් මහා ගංගා පිරিলা මහා ගංගා දිගේ ජලයේ ගිහිල්ලා මුහුද පිරෙනා වගේ අසත්පුරුෂ ආශ්‍රය නැවතින්නේ එකම අකුසල ධර්මයේ අපේ ජීවිතේට ලං වුණා නම් ඒ ලං වෙච්ච මොහොතේ පටන්ම අසත් ධර්ම ශ්‍රවණය ඇතුළු අනිත් සියලුම අකුසල ධම් අපේ ජීවිත තුලින් ඇති වෙනවා. එවැනි පුද්ගලයා කාලය ගත කරන්නේ දුකසි. ඇතැම් විට කායිකව යම් යම් විදිහේ සැප විඳින්න පුළුවන්. භෞතික වශයෙන් යම් යම් සම්පත් තියෙන පුළුවන්. නමුත් මානසිකව සමන් අදෘෂ්ටි කරවා ඉන්නේ. එනිසා මෙන්න මේ වැරදි මිත්‍යා මාර්ගය නිවැරදිමකට යොමු කරන්න නම් පලිවුච්චේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න එක. විද්‍යාව පහළ කර ගැනීම දුක පිළිබඳව යථාභෝධය ඇති කරගන්න එක. විද්‍යා විමුක්තියට හේතු තියෙනවා. දැන් ඔන්න තවත් හේතු දෙකක් දැන් අපි කියාගෙන යන්න. එකක් බලාගන්න කොටස් බලාගන්නේ. පින්නතුනි විද්‍යා විමුක්තිය කියන කාරණය තුලින් තමයි දුක නැතිවන්නේ. විද්‍යා විමුක්තිය නිකන් ඇතිවන්නේ කුමකින්ද ඇතිවන්නේ? සත්‍ය වොච්ඡංග ධර්මෝලි. සතේ ධම්මවිජේ විරිය සීති පස්සද්ධ සමාධි උපේක්ඛා කියන බෝධි අංග නිවන සඳහා හේතු වෙන ප්‍රධාන අංග හතක් වඩන්න ඕන. මෙන්න මේ අංග හත අපේ ජීවිතයේ පියවරක් ආසාම ජීවිතයත් එක්ක එකට බද්ධ වීම තුලිනුයි විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. අන්න ඒ සත්‍ය වොච්ඡංග නිකන් වැඩෙන්නේ නැහැ. සත්බෝධියංග වැඩෙන නම් සතර සතිපට්ඨානය වඩන්නට ඕන. සතර සතිපට්ඨානය නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්නට ඕන. ත්‍රිවිධ සුචරිතේ නිකන් වැඩෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිතේ වැඩෙන නම් ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය නිකන් ඇතිවන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇතිවන්නේ සති සම්පජඤ්ඤයත් එක්ක. අපි මුලින් සඳහන් කළේ ඒක. සති සම්පජඤ්ඤය නිකන් ඇතිවන්නේ නැහැ. සති සම්පජඤ්ඤය ඇතිවන්නේ යෝනිසෝ මනසකාරයත් එක්ක. යෝනිසෝ මනසකාරය නිකන් ඇතිවන්නේ නැහැ. යෝනිසෝ මනසකාරය ඇතිවන නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව නිකන් ඇතිවන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇතිවන්න නම් බුදුවරයෙක්ගේ හේතුඵල ධම් සංඛ්‍යාත ධමයක් අහලා තියෙන්නට ඕන. සද්ධර්ම ශ්‍රවණය කළ තියෙනට ඕන. සද්ධර්මෙ නිකන් අහන්න ලැබෙන්නේ නැහැ. සද්ධර්මය අහන්න ලැබෙන්නෙම සත්පුරු ශාස්ත්‍රයේ ප්‍රතිඵලයක් විදියටයි. ඔන්න පින්නතුනි. මේ හැම දහමකටම මුල්ලුනේ සත්පුරුෂාස්ත්‍රේ කල්යාණ මිත්‍රාස්ත්‍රේ. වරක් බුදුරජාණන් වහන්සේ වෙතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීන් මට කාරණයක් වැටහෙනවා. කාරණයක් වැටහෙනවා, මොකද කාරණය? මේ ශාසන බ්‍රහ්මචාරියාවෙන් අඩම්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නේද කියන මට කාරණයක් වැටෙනවා කියලා. බුදුහාර සඳහන් කරනවා, මා හේවන් ආනන්ද, මා හේවන් ආනන්ද, සකල මේ විද්‍යම් බ්‍රහ්මචාරියන් යදිදන් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා කියලා. ආනන්ද එහෙම කියන්නේපා, ශාසන බ්‍රහ්මචාරියන් භාගයක් නෙවෙයි, සමස්ත ධහමම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. පින්තුනි බලන්න, අපට අපේ ජීවිතේ ලැබිච්ච කල්යාණ මිත්‍රයෝ කවුද? අපිට මුලින්ම ලැබුණේ කවුද කල්යාණ මිත්‍රයෝ? අපේ අම්මා තාත්තා දෙන්නනේ. ඔව්, අම්මා තාත්තා අපේ කුඩා කාලේ අපිට ඇවිදින්නත් කලින් අපි අපට බුදු පිළිමයක් පෙන්නලා පුතේ අත් දෙක එකතු කරන්න අර බුදු සාදෝ කියලා මුලින්ම අපට බුදු හාමුදුර හඳුන්වා දුන්නේ අපේ අම්මා තාත්තා. අපේ පළවෙනි කල්යාණ මිත්‍රයෝ. බුදු පිළිමයට වන්දනා කරන්න, මල් දෙකට අත ගහන්න නේද? ඒ වගේම හාමුදුරුවනේ දැක්කම වඳින්න, පන්සලට එක්කන් එන අපිට ඇවිදින්නත් කලින් අපිව පොළවේ පය ගහන්නත් කලින් අපි අම්මා තාත්තා අපිව පන්සලට එක්කරගෙන ආවා. ඉස්සෙල්ලම නේද? ඇතැම් විට සමහර දූ දරුවන් ඉන්නවා, සමහර ශ්‍රද්ධාවන්ත අම්මලා ඉස්සෙල්ලාම පොළව පා ගන්න එක්කන් එන්නේ පන්සලට. ළමයා ඇවිදින්න මුල්ම කාලේ ඒ වැලි පෑගෙන බුදුගේ පටේ තියෙන බෝමළුවේ තියෙන වැලි පෑගෙන තමයි ඉස්සෙල්ලාම එක්කරගෙන එන්නේ. ඒ මෙලොවට බිහි වුණාට පස්සේ නම් තියෙන්නේ ශ්‍රද්ධාවන්ත අම්මලා. මව් කුසේ ඉන්න කාලේ ඉඳන්ම දරුවන් බුදුහාමුදුර සරණ යනවා, යවනවා. ඇතැම් විට දේවතාවක් සිල් සමාදන් වෙනවා, පන්සිල් සමාදන් වෙනවා අපේ සැදැහැති අම්මලා. ඒ මව් කුස පිළිසිඳ ගත්ත කාලෙම නමුත් වෙනතින මතක තියාගන්න, සමහර සැබෑම සැදැහැවත් අම්මලා මීට වඩා එහාට යනවා. මව් කුසේ පිළිසිඳ ගන්නත් කලින් දරුවෙක් මව් කුසේ පිළිසිඳ ගන්නත් කලින් දරුවෙක් අපේක්ෂා කරන කාලෙම නොයෙක් විදිහේ ප්‍රාර්ථනා කරනවා. සමහර විවාහ වෙච්ච සැදැහැවත් අය ගැන අපි දන්නවා, විවාහ වෙන මුලින්ම ඇතැම් විට සති කීපයක් මාස කීපයක් භාවනා කරනවා. දෙන්නම වෙන වෙනම බ්‍රහ්මචාරියෝ ඉඳලා අපට හොඳ දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කළා ලැබෙච්ච දරුවෙක් ගැන මෑත කාලේ සාහිත්‍ය සඳහන් වෙනවා. එවැනි ලැබෙච්ච ළමයෙක් ලොකු වෙලා මහාන වෙලා මේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී මෙහෙවරක් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. දැන් උන්වහන්සේ නෑ දැනට. එවැනි ආකාරයකට සැදැහැවත් දෙමෝපියන් ක්‍රියා කරන අවස්ථාවක් තියෙනවා. එනිසා පින්තුනි, අපට හොඳම කල්යාණ මුලින්ම ලැබිච්ච කල්යාණ මිත්‍ර අපේ අම්මා තාත්තා, ඊට පස්සේ අපට බණ කියන උත්සමයෝ, ඒ වගේම හොඳ දහම් පොත්පත් අපට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙනවා. එනිසා බොහෝ දෙනා පින්තුනි කල්යාණ මිත්‍රෝ නෑ කියගෙන ඉන්න දෙයක් අය. අපට නම් හොඳ දෙයක් කියන කෙනෙක් නෑ කියගෙන ඉන්නවා. එහෙම කියන කාටවත් පුළුවන් කමක් නෑ. කල්යාණ මිත්‍රේ භෞතික වශයෙන් නැති වුණත්, අදියේම වශයෙන් නැති වුණත් හොඳ දහම් පොතපත හරි අපිට කල්යාණ මිත්‍රයන් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි පින්නදී කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අපිට හඳුනගන්න විදියක් නැහැ. අපි උදේ හවස පින්කම් කළා. උදේ හවස පින්කම් කළා අපි ප්‍රාර්ථනාවක් ගන්නවා. මොකද ප්‍රාර්ථනාව? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බල සමාදමෝ කියලානේ. මේක අපි දෙතුන් වතාව දවසට කියනවා. නමුත් කල්යාණ මිත්‍රෙක් හම්බුනහම මොකද තියෙන්නේ? අපි ගණන් ගන්න නෑනේ. කල්යාණ මිත්‍රෙක් හම්බුනාට එයා කියන දේ අහන්නේ නැහැ, එයා ගණන් ගන්නෙත් නෑ. නමුත් අර ගාතාව අපි කියනවා. අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රෙක් හමුණත් පින්නතුනි අපිට කල්යාණ මිත්‍රව හඳුනගන්න එක ලේසි නෑ. කල්යාණ මිත්‍රෙක් හඳුනගන්න නම් හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ අපි ළඟත් කල්යාණ මිත්‍ර ගුණ දහම් තියෙනට. නැත්නම් අපි බොහෝ විට පැහැදෙන බාහිර රූපයට, ඇඳලා තියෙන ඇඳුමට, මූණේ තියෙන පැහැපත් භාවයට තමයි පැහැදෙන්නේ. නමුත් ඒව පැහැදෙන සාධක නෙවෙයි. පැහැදෙන්න ඕන අපි ධර්මයත් එක්කයි පැහැදෙන්න ඕන. ධර්මය කොයි තරම් නම් පුද්ගලික ජීවිතයට සම්බන්ධලා තියෙනද කියන කරුණ එක්කයි අපි බද්ධ වෙන්නට ඕන. ඒ නිසා වැදගත් වන්නේ ධර්මානුකූල ජීවිත ගත කරන්න අය අපි ආශ්‍රය කරන්න ඕන. හැබැයි එවැනි ඇසුරු කරන්නේ එවැනි හඳුනා ගන්නට අපිට පුළුවන්කම තියෙන අපේ ළඟ තියෙන අර ත්‍රිවිධ දුස්තරිති අඩු කරගෙන ත්‍රිවිධ සුචරිතයෙන් ඉඳගෙන ඉන්ද්‍රිය සංවරයෙන් හිටියොත් තමයි අපිට මේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේකට හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අනුරාධපුර යුගයේ එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ දෙනමක් හිටියා. ලොකු හාමුදුරුවෝ කෙනෙකුයි පොඩි හාමුදුරුවෝ කෙනෙකුයි. ලොකු හාමුදුරුවෝ එක්ක මේ පොඩි හාමුදුරුවෝ දෙනා පින්ඩපාතේ වැඩම කරනවා. පින්ඩපාතේ වැඩම කරනකොට මේ පොඩි හාමුදුරුවෝ කියනවා, ලොකු හාමුදුරුවනේ මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවද කියලා. ලොකු හාමුදුරුවනේ මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවද කියලා කවුද මේ අහන්නේ? පොඩි හාමුදුරුවෝ අහන්නේ. දැන් මේ පොඩි හාමුදුරුවෝ දෙනම දැන් පින්ඩපාත යන්නේ පිළිවෙලින්. ලොකු හාමුදුරුවෝ ඉස්සරහින්, පොඩි හාමුදුරුවෝ පිටපස්සේ. ලොකු හාමුදුරුවෝ පාත්‍රය, පොඩි හාමුදුරුවෝ දැන් අති අරන් යන්නේ. ලොකු හාමුදුරුවෝ කියනවා, පොඩි නම මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා. නමුත් පිටියේම හඳුනගන්නක ලේසි නැහැ. සමහර විට රහතන් වහන්සේගේ පිටපස්සේ රහතන් වහන්සේගේ පාත්‍රය අරගෙන යනවා. ඒත් රහතන් වහන්සේ හඳුනගන්න බෑ කියලා. දැන් මේ මොකද කියන්නේ? ඔය කියන එක තේරෙනව නේ? තේරෙන නැත්නම් තේරෙනව ඇති. එහෙම කියලත් මේ පොඩි හාමුදුරන්ට තේරුන්නේ නැහැ. ඒ නිසා පින්තුනේ සමහර විට තේරෙන්නේ නැහැ. කල්යාණ ගුණ ඇති අය තේරුම් ගන්න නම් අපි ධර්මයෙන් පොහොසත් වෙන්න ඕන. අපි ධර්මයත් එක්ක හිටියොතින් තමයි අපිට කල්යාණ මිත්‍රයන් හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණිය තියෙනකොට ශ්‍රද්ධාව තියෙනකොට යෝනිසෝ මනසිකාරය තියෙනකොට සති සම්පජඤ්ඤය තියෙනකොට ඉන්ද්‍රිය සංවරය තියෙනකොට ත්‍රිවිධ සුචරිතය තියෙනකොට සතර සතිපට්ඨානය තියෙනකොට සත්ත්වබොජ්ජංග තියෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. මෙන්න පින්නපිනේ අවිද්‍යා සූත්‍රයේ සාරාංශය. ඒ නිසා කන්දක් මුදුනකට වැස්සක් වසිනකොට ඒ වටායම්ම ජලාස සක්‍රීක වෙනවා වගේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැසිතිය ධාර අපේ ජීවිතවලට ලැබෙනකොට දැන් බලන්න පින්නතුනි, නිවන් ලැබීමට විතරක් නෙවෙයි අපි හොඳට ඉගෙන ගන්න කෙනෙක් නම් Tamanට වඩා ඉදිරියෙන් ඉන්න හොඳ ඉගෙන ගන්න පුළුවන් දැක්සයි ආශ්‍රය කරන්න ඕන. එතකොට සමනොත් යන ඒ ට්‍රැක් එකේම හොවෙලා සමනොත් ඒ මට්ටමටම යනවා. ඒ නිසා යම් කිසි ශේත්‍රයකින් අපි ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම් ඒ ශේත්‍රයේ ඉදිරියෙන් ඉන්න අය අපි නිතර ඇසුරු කරන්නට ඕන. ඒ නිසා ධර්මයෙන් අපි ඉදිරියට යන්න නම් දැහැමිව ඉන්න, ධර්මයේ පිළිපදින, ධම්මඟ කියාදෙන අය අපි ඇසුරු කරන්නට ඕන. ඒ වගේම හොඳ ධම්ම පොත්පත් තියෙනවා. ඒ පොත්පත් අපි නිතර කියවන්නට ඕන. ඒ වගේම දැන් වර්තමාන හුඟා පහසුකම් තියෙනවා. CD වලට ධර්මයේ CD ගත කරලා තියෙනවා. අපට ඒ වහන්න පුළුවන් ලොකු ප්‍රතිලාභයක්, ධර්ම ප්‍රතිලාභයක් වර්තමානයේ තියෙනවා. ඒ නිසා ඇතැම් විට ඒ ස්වාමීන් වහන්සේලා මුණ නොගැහුණත් හොඳ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අපට මාධ්‍ය හරහා අහන්නට පුළුවන්. එහෙම අහලා අපේ මේ කාලෙන්, අපේ ජීවිතෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ ගන්න. පින්නතුනි අද අප සාකච්ඡා කළේ අවිද්‍යා සූත්‍රය. මේ පින්නතුන්ට සූත්‍රය ඇසුරෙන් කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපි අහන්නටත් අවස්ථාව ලබා දෙනවා. මේ කියපු කාරණාවලින් ප්‍රාර්ථනා ඒ ප්‍රාර්ථනාවේ ඉතිරි අපි විදේවලින් කියන්නේ අපි ඇත්තම දැන් නිවන් සුවය කියන එකත් බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන නියගයට පස්සේ දැන් කෙනෙකු උපන් දිනයකට ගිහිල්ලා අපි උපන් දින උත්සවයකට ගිහිල්ලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් මොකද වෙන්නේ? ගුටි කන්න වෙනවනේ. ගුටි කාලෙන්න වෙනවා මේ උපන් දින උත්සවයකට හරිය මේ විවාහ මංගල උත්සවයකට හරිය ගිහිල්ලා යම් සංඥාන්ට ඒ දරුවන්ට උපන් දින සම්මරණයට නිවන් ප්‍රාර්ථනා කරොත් ලොකු අකරතැබ්බකට අපිට මූණ බාන සිද්ධ වෙනවා. නමුත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ නිවන් සුවය කියන එක මරණයෙන් පස්සේ ලැබෙන කප්පියක් ජීවිතේ ඉන්න කාලේ මේක ලැබුණොත් අපට ලොකු අවශ්‍යයක් කියලා හිතන්නේ. නමුත් මෙන්න මතක තියාගන්න දැන් නිවන් සුවය දැන් අපි හිතන්නේ රහත් භාවයම කියලා. නමුත් රහත් භාවයම නෙවෙයි පින්තුනි. සෝවාන් මාර්ගයේ ආරම්භයේ ඉඳන්ම විමුක්ති සුවය යන්නේ. සෝවාන් මාර්ගයේ ඵලය සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය මේ අටම මාර්ගඵල අටම නවලෝකෝත්තර ධර්මයේම විමුක්ති සුවය හැටියට සැලකන්නේ. ඒ නිසා විසාකාව සෝවානෙච්ච විසාකාව විමුක්ති සුවය නිදිමින් තමයි දොස් ජීවිත ගත කළේ. අවුරුදු 7 දී සෝවානෙච්ච විසාකාව ඇය පස්සේ විවාහ වුණා. ඇය සමස්ත ජීවිතයම ගත කළේ දූ දරුවන් හදාගත්තේ විමුක්ති සුවයේ විනිවි. ඇයට දූ දරුවන් මොනගුරු මිනිවිරියන් 100 ගණන් සිටියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම දහස් ගණන් ගවයන් ඇයගේ විවාහ මංගලයට දායාද හැටියට දීලා තියෙන ගවයන් එළදෙනු. ඇතැම් විට එළදෙනු 10,000 25,000 ලක්ෂය උපරිම වශයෙන් එළදෙනම කවුල රට ඉන්දියාවේ එළදෙනු ලක්ෂයක් දායාද වශයෙන් දෙනවා. සාල ධනක් සංඥා දෙයෙන් කියන්නේ. එතකොට ඒ අවස්ථාවේ විසාකාව ගැන සඳහන් වෙන විසාකාව අලුතෙන් එළදෙනුන්ට එළදෙනුන් ප්‍රසූත කරපු අවස්ථාවලදී ඒ කුඩා සත්තුන් ගවයන් බලලා ඒ ගවයන් කැඳ හදන එක විතරක් විසාකාව කළා තිබි. බලන්න මේ ආර්ය ශ්‍රාවිකාව. ඇය ධර්මයේ කියලා ධර්ම එක පැත්තක තියාගෙන ජීවිත එක පැත්තකට ගියේ නැහැ. ධර්මයේ ජීවිතය එකක් කරගත්තා. ඒ නිසා අපට එදිනෙදා ජීවිත ගත කිරීමෙන් පින්නතුනේ අපට ධර්ම මාර්ගය යන්න පුළුවන්. අපි යන ධර්ම මාර්ගය අනිත් කෙනාට වඩා සාර්ථකයි. ධර්ම මාර්ගයත් එක්ක යන කෙනාට. මොකද අනිත් කෙනා හඬනවා, වැළපෙනවා, කෝප වෙනවා, ඉක්මන් වෙනවා, තේන්දි ගන්නවා, අනිත් පැයට පණිනවා. දැන් අපි වර්තමානයේ බලන සමාජයේ බොහෝ විට තියෙන නිතරම අනිත් පැයට දෝෂාරෝපණය කිරීම අපි මේ කරන්නේ. පින්නතුනේ සැබෑලෙසම අපට අපි ධර්ම මාර්ගය යනකොට අපට නිතරම අපි ගන්නයි අපි නිතරම සොයා බලන්නේ. අපිට තේරෙනවා අපි අන්විති කෙනෙකුට අඩුපාඩුවක් කිව්වත් මේ අනාත්ම සත්‍යයෙන් යුක්ත කෙනෙකුට නේද අපි මේක කියන්නේ. හොඳක් කිව්වත් අමුතියෙන් හොඳ නරක දෙකම කියන්නේ හිතටපත් වෙනවා. මොකද තමන්ගේ අභ්‍යන්තරයේ ඊට වඩා තමන් ඉදිරියට යනවා, තමන් මානසික සුවයකටපත් වෙනවා. ඒ නිසා අපි මේ ධර්ම අපේ ජීවිතය සම්බන්ධ කරගන්න ඕන. ඒ සෝවන් වෙච්චා විතරක් නෙවෙයි රහතන් වහන්සේලා ගන්න. රහතන් වහන්සේලා රහත්‍ර නිකන් හිටියේ නෑ. බලන්න අපේ රටෙන් හදපු රුවන්වැලිසෑය ලෝවානා ප්‍රාසාදය වගේ මහා නිර්මාණවලට අනුශාසකත්වයේ දැක්වේ. ඒවට සැලසුම් ඉදිරිපත් කළේ. ඒව හදන්න ඕන ආකාරය ඉදිරිපත් කළේ රහතන් වහන්සේලා. දැන් සාමාන්‍ය වර්තමාන කාලේ යම්කිසි නිර්මාණයක් කරනවා නම් ගියක් හැදුවා නම් අලුතෙන් ගොඩනැගිල්ලක් හැදුවොතින් අලුත් නිර්මාණයක් කරුවොතින් උපරිම වශයෙන් වගකීම තියෙන අවුරුදු 100කටනේ ගැරන්ටි. නමුත් රහතන් වහන්සේලා හදපු රුවන්වැලි සෑය වගේ නිර්මාණවලට උන්වහන්සේලාගේ මඟ පෙන්වීම මත කරපු නිර්මාණ වලට අඩුම ගාන අවුරුදු 1000කවත් වගකීමක් තියෙනවා. ඒ අනිත්‍ය දුක් අනාත්ම හොඳටම ප්‍රත්‍යක්ෂ කරපු උත්සමයක්. ඒතකොට මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්න ලෝකයාට සාර්ථක අනිත්‍ය දුක් අනාත්ම ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලාට සාර්ථක. බලන්නේ මිහිඳු මහරහතන් වහන්සේ එදා ලංකාවේ ධර්මය ප්‍රතිස්ථාපනය කළා ඒ කරපු බුද්ධිමය ක්‍රියාදාමය නිසා තමයි අදත් මේ ලංකාවේ ධර්ම තියෙන්නේ. උන්වහන්සේ ලංකාවේ මහණ කෙරෙව ලංකාවේ උප සම්මදා කෙරෙව ලංකාවේ මට මේ සාසන උරුම කළ දුන්න ඒ ත්‍රිපිටකය අපයට කටපාඩම් කෙරෙව්වා. මේ වැඩ පිළිවෙල ඉතාම දුරදර්ශී වැඩ පිළිවෙලක් මේ කලි. රහතන් වහන්සේලා වගේම පින්තුනි ඊළඟ මාර්ගඵලවල ඉන්න ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි කීයන් ගත්තා ඉතාම සාර්ථක ඉතාම බුද්ධිමය ජීවිත ගත කරන්නේ මේ මඟඵල ලාභී උත්සමයන් ධර්මයේ සමග ඉන්න අය. ඒක කිසි විටකත් සතර අගතියට යන්නේ නැහැ. සතර අගතිය කියන්නේ ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන මේ සතර අගතියින් මේ ලෝකේ පිරීලා තියෙනවා. නමුත් ධර්ම මාර්ගයේ ඉන්න කෙනා කල්යාණ මිත්‍රය කිසි විටකත් මේ වගේ අගති ගාමි වෙන්නේ නැහැ. කෙනෙකුට බැන්නත් ද්වේෂයෙන් අගතියට ගිහිලා නෙවෙයි බණින්නේ. එයා යහපත් මාර්ගයට යොමු කිරීම අදහසින් මේ බණින්නේ. ඌට ආසාවක් මේ පුළුවන් ඡන්දය තියෙන පුළුවන්. ඡන්ද දායකයෙක් වෙන්න පුළුවන්, දේශපාලන පක්ෂයක කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. විරුද්ධ පාක්ෂිකයෙක් කෙනෙකුට හානියක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් අගතියට යන්නේ. එනිසා දෙන්නතුනි ධර්මයේ මාර්ගයේ යන කෙනා ධර්මයෙන් නොදන්න කෙනාට වඩා සාර්ථකයි. ධර්මයෙන් නොදන්න කෙනා හඬන වැළපෙනකොට කලබල වෙලා ඉක්මන් වෙලා වැඩ කරනකොට තමන්ගේ සමීපතම ඥාතීන්ගේ බලාපොරොත්තු කඩවෙනකොට දුක් වෙද්දී මේ ධර්මයේ දන්න කෙනා පින්තුනේ ඒවා අභියස නොතෙලී උපේක්ෂාසහගත වෙන්න පුළුවන් දේ ශක්තිය ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි බාහිර දේවල් වලින් මහා උද්දාමයට පත් වෙන්න සතුටු වෙන්න අවස්ථාව ලැබෙන අවස්ථාවලදී උඩ පැනලා සතුටු වෙන්න යන්නේ. ඒ සතුටත් මධ්‍යස්ථව උපේක්ෂාසහගත වෘක්ෂිනේන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම විශේෂ දෙයක් තමයි මංගල සූත්‍රයේ ප්‍රධාන කරුණක් තියෙනවා. සුත්තස්ස ලෝක ධම්මේ හික්කිත්තං යස්සන සම්පති අසෝකං විරජං හේමං ඒතං මංගල මුත්තමං කියලා. දෙන්නේ මංගල කාරණා කිව්වම අපි හිතන්නේ දෙමව්පියන් සැලකීම ඥාති සංග්‍රහය මේ මංගල කාරණා කියලා නේ. මතක තියාගන්න තියෙන තුන ඉහෙලම මංගල කාරණේ තමයි මොකද්ද? ওই අවසන් ගාථාවේ කියන කාරණේ. මේක ඊනව මංගල කාරණේ. මොකද්ද? මේ වෙනස් වෙන පෙරලෙන මේ අටලෝ දහමෙන් යුක්ත මේ ලෝකයේ අටලෝ දහමෙන් කරකැවෙන මේ රියසක වගේ කරකැවෙන මේ ලෝකයේ අටලෝ දහමෙන් සම්පාඩ පස්ව වී සිටීමයි ඉහෙලම මංගල කාරණේ. අපි ඒ කාරණේව අමතක කරලා අනිත් ඔක්කොම කාරණා ටික ගන්නවා. දැන් අපි යන සලකනවා, දරුවන්ට සලකනවා, මේ බණ අහනවා, ඔක්කොම කරනවා. අර වටිනාම කාරණේ කරන්නේ අපි. ඒ නිසා මේ නිමේ අවසාන මේ පෙරලෙන ලෝකයේ නොපෙරළි ඉන්න පුළුවන් දේ මානසිකත්වයක් ඇති කර ගැනීමයි ඉහළම මංගල කාරණේ, උතුම මංගල කාරණේ. ඒ මංගල කාරණේට හේතු වන විදිහටයි අපට බුදුහාර ධර්ම දේශනා කළේ. අපි මේ ශ්‍රවණය කරන ධර්මයක් ඒ වෙනි ශෝක වැළපීම් වලින් දුර වෙන මාවතක් මේ ධර්මයේ ජීවිත සම්බන්ධ කරගත් මොහොතේ පටන් පින්න තුනේ දෙනිදාසින දුක් හම්පටල නැති වෙනවා තමයි. වෙනත මානසික පීඩා වලින් බලාපොරොත්තු කඩවෙන හිතියක් අපි දන්නවා. මේ බලාපොරොත්තු කඩවෙන ලෝකයක් මේ තියෙන්නේ. අපි අනිසිවිතියේ මහා බලාපොරොත්තු තියාගෙන යන්නේ අපිට පින්න තුනේ අපට අපි තහින වෙනවා නම් අප සංතකව තියෙන මේ ශරීරයත් මේ රූපයත් දිනපතාම මහලු වෙනවා නම් වෙනස් වෙනවා නම් අපි අනිත් අය බාහිර ලෝකේ වෙනස් නොවිය තියෙන කියලා අපි ප්‍රාර්ථනා කරන එක සාධාරණද? පින්තුනේ එහෙම බලාපොරොත්තු වෙන්න බෑ අපට. ඒ නිසා එවැනි සත්‍යයක් අපි අවබෝධ කරගත්ත නම් අපි මේ හැම දෙයක් අභියසම අපේ නොසලින පුරාම තිය මානසිකත්වයක් ඇති වෙන ඒ වගේම තමන් කුසලයෙන් කියනෙන් තමන්ගේ ජීවිතය පුරවා ගන්නවා. අපි මුලින් සඳහන් කළා කර දිනපතාම තමන්ගේ ජීවිතවල හොඳ සින්කම් තමන් කරනවා. හැම ඔව් ප්‍රාර්ථනා දැන් බුදුහාරෝගේ ධර්ම දේශනා කරන ලස්සන කාරණයක්. දැන් ගවයෙකුගෙන් කිරි වන්නම්, එළදෙනෙකුගෙන් කිරි වන්නම් අපි එළදෙනාගේ අණින් අදිනවා අපි කියලා. අනේ කිරි ලැබේවා කියලා. ඈ එළදෙනගේ අණින් අදිනවා කිරි ලැබේවා කියලා. කිරි ලැබෙනවද? කිරි ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිරි ඕන කෙනෙක් ඉන්නවා. ඔහු ගුරුල්ලෙන් කිරි අදිනවා. හැබැයි ඔහු ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇතමිට කිරි එපා කියලා අදිනවා. කිරි නොලැබෙනවද? කිරි ලැබෙනවා. එතකොට නියම විදියට අපි නියම වැඩ පිළිවෙල නම් අපි කරන්නේ අපි අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාර්ථනා නොකලක් අපි දුක නිරුද්ධ වෙන විදියට වැඩ පිළිවෙල නම් යෙදෙන්නේ අපට දුක නැති වෙනවා. අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාර්ථනා කරන්නේ වගේ පින්තුනේ මේ දුක නැති වෙන වැඩ පිළිවෙල නොදෙනීම හේතුවෙන්මයි. ඒ හේතුඵල ධම්ම ටික අනුකූලව අපි ක්‍රියා කරනවා නම් අප දුක නිරුද්ධ වීම මාවට අපි ඉන්නේ. ඒ නිසා ඒ වැඩ පිළිවෙල අපි නොකර අනේ මම මහලු වෙන්න එපා, අනේ මම ලෙඩ වෙන්න එපා, සියක උදේ හවස දෙවියන්ට යාඥා කරාට හරියන්නේ නැහැ. ඒ නිසා අපි පින්නතුනේ අපේ ජීවිතේ අපි වඩා වඩාත්ම ධර්මයේ සමීප කරගන්නෙමු. ඉතින් කාලය හුඟක් ගත වුණා. හැබැයි හොඳ දෙයකට අපි උරු කුරුදු වෙලෙ හිටියට වැඩක් නැහැ. දැන් හොඳ දේවල් අපි කරෝටින් හොඳ දේම අපි ආයේ ආචින කර්ම වලට පස් වෙනවනේ. ආචිරණ කර්ම කියන්නේ නිතර අපි හොඳ දෙයක් දැන් අපි වාහනයකට අපි දැන් මුලදී වාහනය පුරුදු වෙන කෙනා වාහනේ හිතලා නේ දාන්නේ. ගියර එක දාන එක ඒක එක අංග හිතලා දාන්නේ. අහ පුරුදුනාට පස්සේ නිරායාසයෙන්ම යනවා වාහනේ. ඒ යන ගමන් කැමකුත් කරනවා දැමිට. එතැන් මේ ටෙලිෆෝන් එකකින් සාකච්ඡා කරනවා. නමුත් මුලදී හොඳට හිතලා තමයි ඒක කරන්නේ. අන්නේ වගේ තමයි ඇතැම්මිට අපි කුසල පැතර හුරු වෙනකොට සමහර විට අපි මුලදී හිතලා කරනවා පස්සේ ඇතැම්මිට කුසල ධර්ම පැතර කරෝදී නිරායාසයෙන්මත් අපි හුරු වෙනවා හොඳ දේවල් වලට. දැන් අපි කියමු උදේ පාන්දර නැගිටම හොතම අපි බුදුන් වඳින්න අපි මල් පහ පූජා කරනවා නම් පිළිත් අහනවා නම් ඒ ඇතැම්මිට අපි අර ජීවිතය ආචරණ කරන බවට පත් වෙලා තියෙනවා. ඇත්තම නියම විදියට නම් ධර්මය අපි ඉහෙලට යද්දී අපේ ධර්මයේ අපේ ජීවිතේට නිරායාසයෙන් එන්න ඕනේ ඇත්තෙන්ම. නියමක් තමයි නම් ඒක ඇත්තෙන්ම. දැන් රහතන් වහන්සේ අමුතුවෙන් හිත හිත වමඩන්නේ නැහැ ඇත්තෙන්ම. රහත්ුණය කියන්නේ මේ ජීවිතයයි ධර්මයයි එකක් වෙනවා. දැන් මම සති සම්බෝධියන්ගේ වඩන්නේ දැන් ධම්මෝචේ සම්බෝධියන්ගේ කියලා එහෙම හිතෙන්නේ නැහැ. හැම මොහොතෙම සතර සතිපට්ඨානයේ ඉන්නේ. සකේ පෙත්තිගේ විශේෂ චරිත කියලා ධර්මයේ විශේෂ පාඩයක් සඳහන් කළා තමන්ගේ පියාගේ විශේෂ හැසිරෙන කියලා. පියාගේ විශේෂ කියන්නේ සතර සතිපට්ඨානයි. මේක තමයි අපේ සමස්ත ජීවිතයම. හුස්ම ගන්න එකේ ඉඳන් රාත්‍රී ඇස් දෙක පියවෙන මොහොත දක්වාම හැම මොහොතක්ම සතර සතිපට්ඨානය කරුණ නම් හැම මොහොතක්ම ධර්මයි. හැබැයි තමන් ඒක කරනවායි කියලා සිහිමත් බවකුත් උඩට තියෙනවා. උඩ සතිය තියෙනවා. උඩ සතිය කොහෙර ගියොත්ින් උඩ තේරෙනවා. ඒක දැන් සතියෙන් පිටුනයි කියලා. ඒ නිසා සතිමත් බවකින් අපි කරනවා පස්සේ කාලය තමයි ඒව ගුරු වෙන කුසල ධර්මයක් තියෙනවා. සමහර විට අපි හිතලම කරන වෙලාවලුත් තියෙනවා. හොඳයි අපි දැන් වත්තලා කතා කළා නම් පින්නතොන්ට යන්නත් ඕනේ වැඩි උනත් ඒකත් එතකොට හොඳමද නේනේ. හොඳයි අද අපි මේ පින්නතොන් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරාම බොහෝ වේලාවක් ඉතාම වැඩගත් ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. අපේ ජීවිතය වලට අපි මේ කුසල් රැස් කරගන්න පින්නතොන් මේ ගත කරන අපි කලිනු සඳහන් කරන මේ වෙනි ආකාරයට අපි ගත කරන මොහොතයි අපේ ජීවිතේ වටිනාම මොහොත වෙන්නේ. අපි ජීවිතේ වටිනාම දේවල් කියලා නොයෙක් දේවල් කරනව නේද? කරන දේවල් මේ පින්නතුන් දන්නවා. උදේට ආහාර පාන සකස් කිරීම ඉඳන්ම රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා අපි නොයෙක් දේවල් ජීවිතේ වැදගත් දේවල් කියලා කරනවා. නමුත් පින්නතුන් මේ දේවල් ගෙන් වටිනාම දේ තමයි වැදගත්ම දේ තමයි මෙලොවට විතරක් නෙමේ මුළු සසරටම සසර ජීවිතේම සුවපත් වෙන විදිහේ වැදගත් කාර්යයකටයි මේ අත්නම් මේ සම්බන්ධ වුනේ. එනිසා හැම දිනකම සතුටට පත් වන තමන්ගේ මේ ගෙවි යන කාලය නිර්පරාද ගෙවුණා නෙවෙයි වඩාත් අර්ථවත් දෙයක් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා කියලා හැම දිනකම සතුටට පත් වන්න. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් අපනමින් මියගේ දෙවියනොත් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපනමින් මියගේ ඥාතිනොත් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරවමු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ රැස් කරගත්තීලු කුණි ධර්මයන් සම්මද්දස්සික දෙවියනොත් අනුමෝදන්ව මේ හැමදෙනාම බොහෝ කාලයක් නිදුක්ව නිරෝගී ආරක්ෂා කරගත්වා මේ ඇතන් අනාගතයේ අපේක්ෂා කරන යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. හොඳයි පින්තුනි මේ ඇත්තන් අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරවිදෙලා ඉතාම වටිනා කුසල ධර්මයකට ධර්ම මාර්ගයකට හුරු වෙච්ච අවස්ථාව රැස් කරගත් සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් මේ පින්තුනි හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛප්පත්තාච නින්දුංකා භයම්පත්තාච නිම්භයා සෝකං පන්තාච නින්සෝකං හොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සස් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සස් බිය නැති වෙත්වා සොවින් තැවෙන සස් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සස් සුවපත් වෙත්වා හැම දෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.